බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යෝචේ වස්ස සතං ජීවේ අපස්සන් ධම්ම මුත්තමන් ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත්නි, ඇමරිකාවේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි ලොස් ඇන්ජලස්හි ධර්මවිජය බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන අද මේ නව වර්ෂයේහි 2021 වර්ෂය ආරම්භ කරන මොහොතෙහි ජනවාරි දුරුතු පුන් පොහොය නිමිති කරගෙනයි අද ඔබ සීල සමාදන් වෙල ඉන්නේ. ඉතින් පින්වතුන්, හුඟක් සතුටටපත් වෙන්නට ඕන. අපි ගිය අවුරුද්ද අතිශය දුෂ්කර කාලවකවානුවක ඉඳලා මේ නව වර්ෂයකට එළඹෙන්නට ලැබීම ඔබේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඔබට මේ අවුරුද්දට පා තබන්නට ලැබුණේ ඔබේම පින නිසා. ඔබ සසරේ දිස් කරූ පින්කම්, මේ ජීවිතයේත් කළා වූ දාන ආදී පින්දහම් නිසායි ඔබට ඔබේ ජීවිතේ මේ තරම් සුරක්ෂිත කරගන්නට ඔබට ලැබුණේ. ඔබ කල්පනා කරලා බලන්න වටිනවා, ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත මිනිසයන් ජීවිතක්ෂයට පත් වෙන මේ මොහොතෙහි ඔබත් මගේ ජීවිත මෙලෙස ඉතිරුනේ ඇයි කියන එක අප ධර්මානුකූලව කල්පනා කරලා බලන්න වටිනවා. විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අප මේ ජීවිතය ලැබුවේ සසර ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවකට. අන්නේ භාග්‍ය අපේ ජීවිතයට වඩ වඩාත් එක් කර ගන්නටයි අපට මේ අවුරුද්දත් ලැබිලා අපට මේ ජීවිතය පවත්වා ගන්නට අවස්ථා ලැබුණේ කියන එක අපේ ධර්මානුකූලව නුවණින් කල්පනා කරන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, දහමක් නොදක වසර 100ක් කෙනෙක් ජීවත් වෙනට වඩා මේ ලෝක යථාර්ථය සද්ධර්මය යම්කිසි කෙනෙක් දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා. ඉතින් අප කල්පනා කරලා බලන්න වටිනවා, කොහොමද අපි මේ ධර්මයේ දකින විදියට අපේ ජීවිත පවත්වා ගන්නේ කියලා. ඒ වගේම භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, යම්කිසි කෙනෙක් දුස්සීලව වසර 100ක් ජීවත් වෙනට වඩා සිල්වත් එක ජීවිතයක් ගත කිරීම උතුම් කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා, යම්කිසි කෙනෙක් මේ ලෝක යථාර්ථයේහි ඇතිවීම නිරුද්ධ වීම උද්‍යබ්බය සමුදය වැය ස්කන්ධ ධාතු ආයතන ආදී මේ සත්‍යයන් සකස් වෙච්ච ධර්මතාවයන් පිළිබඳව යථාර්ථයේ නොදෙක හට ගැනීම නිරෝධයේ නොදෙක වසර 100ක් ජීවත් වෙනට වඩා යම්කිසි කෙනෙක් මේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත අනිත්‍යතාවය හේතුඵල ධම දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා. ඉතින් අප සරණ ගිය අපේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා, සැබෑලෙසම අපේ ජීවිතේ වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද? සැබෑලෙසම අපේ ජීවිතයේ ආයුෂ දීර්ඝ කරගන්නේ කොහොමද? කායික වයස නෙවෙයි, ආධ්‍යාත්මික වයස ඉහළතම තලයකට පත් කරගන්නට අප කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක බුදුරජාණන් වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයක අත්දැකීම තුළින් උන්වහන්සේ අප ඉදිරියේ ඉදිරිපත් කළා තියෙනවා. එනිසා පින්නතුනි, බෞද්ධයන් වෙච්ච ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිච්ච ඔබත් මාත් මේ ජීවිතයේ උතුම්ම අග්‍රතම හරය සාරය ලබාගත්වා හැටියට සලකන්නට ඕන. ධර්ම ශ්‍රවණය කියන්නේ පින්නතුනි විමුක්තායතනයක් විදියට සලකනවා. විමුක්තිය කියන්නේ මිදීමට, නිදහසට පත්වීම කියන එක. කොහොම මොහකින්ද අපි විමුක්තියට නිදහසට පත්වෙන්නේ? අපේ ජීවිතයට පීඩා ඇති කරලන ලෝභ, ద్వේස, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන් දුරු කරගන්නට, එයින් විමුක්තියට පත්වෙන්නටයි මේ ධර්මශ්‍රවණය අපට හේතු වෙන්නේ. එනිසා ඔබ මනවින් ධර්මශ්‍රවණය කරනවා නම් ශ්‍රද්ධාව පිහිටුවාගෙන සිත වගේම ගතත් එක ස්ථානයක තියාගෙන අවධානයෙන් ඔබ ධර්මශ්‍රවණය කරනවා නම් ඒ හන හැම දහම් පදයකින් ඔබේ හිතේ නිවීමයි ඇති වෙන්නේ, විමුක්තිය ඇති වෙන්නේ, රාගාදී අකුසල දහම් දුරු වීමයි සිදු වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මකථිකයා ධර්මකථිකයා කියන්නේ කවුද කියලා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ජරා මරණ නිරෝධය සඳහා ධර්ම දේශනා කරනවා නම් ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක ආදී මේ දුක් සමුදාය නිදහස් වෙන මාවත කියනවා නම් අන්නේ තැනැත්තායි ධර්මකථිකයා වෙන්නේ කියලා. එහෙනම් අන්න ඒ ජාති ජරා වලින් දුරු වෙන නම් විශේෂයෙන්ම ජාතිය දුරු වෙන්නට ඕන. ජාතිය දුරු වෙන්නට නම් ඒ ජාතියට පදනම වෙච්ච භවයෙන් නිදහස් වෙන්නට ඕන. ඒ භවයෙන් නිදහස් වන්න නම් උපාදාන වලින් දුරු වෙන්නට ඕන. උපාදාන දුරු වෙන නම් තෘෂ්ණාවෙන් දුරු වෙන්නට ඕන. තෘෂ්ණාවෙන් දුරු වෙන්නට නම් වේදනාදී සෙසු අංග වලින් දුරු වෙලා අවසාන වශයෙන් මූල ක්ලේශය වන අවිද්‍යාවෙන් අපේ සිත මුදවා ගන්නට ඕන. මෙන්න මේ දහම් මගයි බුදුහාඳුර විවිධ පරයය වලින් අපට දේශනා කළේ. ඇතැම් විට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා මේ ජීවිතයේ සාර්ථක කරගන්න, සඵල කරගන්න හේතු වන කරුණු. ඇතැම් අවස්ථාවක භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සංසාර ජීවිතයේ තුල සුගතිය ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ සසර දුකෙන් සපුරා නිදහස් වෙන්නේ කොහොමද? සංසාර චක්‍රයේ ඉක්මවන්නේ කොහොමද කියන කරුණත් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඇතැම් අවස්ථාවල මේ දේශනා සියල්ලක්ම එකම දේශනාවක එකම සූත්‍රයක දැක ගන්න පුළුවන්. සමහර විට මෙන් එකක් දෙකක් සඳහන් වෙන්නත් පුළුවන්. ඉහළම ප්‍රඥාවන්ත පුද්ගලයන් අපි සාමාන්‍ය කියන්නේ gifted persons කියලා. අන්න ඒ ඉහළම සුභග පුද්ගලයන් මුණ ගැහෙච්ච අවස්ථාවේදී බාහ්‍ය දාරුචීරිය වගේ අය, සැරියොත් හාමුදුරුවෝ, ඒ වගේම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ආදී පස්සග මහණුන් මේ වගේ අය මුණ ගැහෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඍජුවම නිර්වාණගාමී මාර්ගයම දේශනා කළා තියෙනවා. ඒ උනත් උන්වහන්සේගේ දේශනාවල සමස්තය බලනකොට අපට පේන දෙයක් තමයි උන්වහන්සේම පහරාද සූත්‍රයේ දේශනා කරපු ආකාරයට මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමානුකූලව ගැඹුරට යන්නා වගේ භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන ස්වභාවයෙන් යුක්තයි. හත්තිගාම උග්ග සූත්‍රය වැනි සූත්‍රවලත් මේ කරුණ අපට දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් මුණගැහිච්ච අවස්ථාවේදී මුලින් දේශනා කරන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ආදී වශයෙන් සඳහන් කරන දන් දීමේ ආනිසංස, දාන කතා, සීලය පිළිබඳව කතා, එහි ආනිසංස මේ ආදී අනුපිළිවෙලක් දේශනා කළා. සිත තැම්පත් කිරීම තමයි මුලින් කරන්නේ. මේකට කියන්නේ ආනුපුබ්බී කතා කියලා. ආරම්භයේදීම අනුපිළිවෙලින් කරන කතාව. වෙනත් විදිහකින් කියනවා නම් මහාචාත්තාරිසක සූත්‍රය වැනි දේශනාවල සඳහන් වෙන අත්තිබික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියපු ආකාරයට මේ සංසාර චක්‍රය තුල පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් සලසා දෙන කම්මස කතා සම්මාදිට්ඨියයි බුදුරජාණන් වහන්සේ මුලින් ශ්‍රාවකයන් තුල ඇති කරන්නේ. අපේ හිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් ඊට අනුරූපව අපට සැප දුක් විපාක විඳින්නට සිදු වෙනවා කියන අවබෝධයයි ධර්ම දේශනාවලදී මුලදීම ලබා දෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපට 6-4 කියලා දෙනවා. 6-4 කියලා කියන්නේ 6 කියන්නේ සුගතිය දිව්‍ය ලෝක 6. 4 කියන්නේ සතර අපාය. මෙන්න මේකම තමයි පින්තුනි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් උස් සිදකලේ. ඔබ දන්නවා මහා මහින්ද මහරහතන් වහන්සේ එදා අශෝක රජතුමාගේ සමයේහි ශ්‍රී ලංකාවට වැඩම කළා. ලංකාදීප වාසීන්ට ධර්ම දේශනා කරද්දී විමානවත්තු සහ ප්‍රේතවත්තු කියන දේශනා සිද්ධ කළේ මෙන්න මේ කුසලය, ලෞකික කුසලය නැත්තම් පුණ්‍ය කර්ම පිළිබඳව මුල්ම අවබෝධය ලබා දුන්නා. විමානවත්තුව තුළින් සුගතිගාමි වෙච්ච සත්‍යයන්ගේ කතා කියලා කුසල කරන්න සත්‍යයන් උනන්දු කෙරෙව්වා. ඒ වගේම ප්‍රේතවත්තුව දේශනා කළා, අකුසල කළ දුගතිගාමි වෙච්ච සත්‍යයන් පිළිබඳව සතර අපායට සම්බන්ධ කතා දේශනා කළා. ඒ තුළින් අපායට බිය ඇති කළා, අපාගාමි මාර්ගෙන් මුදවලා සුගතියට යන්න මාවත මේ ධර්මය තුළින් කියා දුන්නා. භාගතුන් වහන්සේ ජීවමාන කාලෙත් ශ්‍රාවකයන් වහන්සේලා මුලින්ම කළේ මේක. ඇතැම් විට යම්කිසි කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න තරම් මනස මෙහෙවන්න බැරි අවස්ථාවල බුදුහාමුදුරුවෝ කළේ ඇතැම් විට බුදුහාමුදුරන්ගේ දර්ශනය දක්වලා හරි මට්ට කොණ්ඩලි වැනි චරිතවලදී අපට පේනවා බුදුහාඳුරන්ගේ ඡායාව හරි පෙනෙන සලස්සලා කෙනෙක් සුගතිගාමි කරවන්නේ බුදුහාඳුරෝ බැලුවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුමන් පිණ්ඩපාතේ වැඩම කරමින් දුගී අයට, මරණාසන්න අයට දන් හැන්දක් බෙදලා සුගතිගාමි වෙන්ට මාර්ගය විවර කරලා දුන්නා. මේක තමයි බුදුහාඳුරොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් උස සිදු කරපු ප්‍රධානම කාර්යභාරය බවට පත් වුනේ. එතකොට පින්නොතුනි මෙන්න මේ ස්වර්ගගාමි මාර්ගයේ නැත්තම් සංසාර චක්‍රයේ තුල අපි සාර්ථක වෙන්නේ කොහොමද කියන එක මුලින් දැනගන්නට ඕන. අපි බණහනකොට අපි ටිකෙන් ටික ඉගෙන ගන්නවා සම්බ පාප සකරණම් කියපු විදියට අකුසලයෙන් අයහපතින් මිදෙන්න ඕන කියලා. ඇයි ඒකට හේතුව? බාහිර කෙනෙකුට තියෙන බය නිසා නෙවෙයි. අපේ හිත අපිරිසිදු අපි යමක් කළොතින් එහි ආදීනව මුලින්ම ලැබෙන්නේ අපට. අපේ හිත අපිරිසිදුනා කියන්නේ අපි දුකෙන් ඉන්නේ. අපි දුකෙන් ඉන්නව නම් අපට සතුටක් සැනසීමක් නැහැ. අන්න ඒ නිසා මුලින්ම අපේ හිත පිරිසිදු කරගන්න පුළුවන් ආකාරයට අපේ චර්යාව අපි සකස් කරගන්නවා. එහි මූලික පියවරක් තමයි දානය කියන පුණ්‍ය කර්මය. අප සන්තකවදී පුළුවන් ආකාරයෙන් අපි අනිත්‍යයට පරිත්‍යාග කිරීම. පින්නතුනි මෙතෙන්දී අපේ ගෙදර ඉන්න වැඩිහිටිය අම්මට තාත්තට ඥාතීන්ට අපේම දරුවන්ට ඥාතීන්ට ගෙදර ඇති කරන සුරතල් සතුන්ට මේ ආදී ආකාරයෙන් අපි කිසියම් පරිත්‍යාගයක් සිද්ධ කරනවා. එහෙම සිද්ධ කළා අපි ටිකෙන් ටික දුගී මගේ යාචකාදීන්ට අපට පුළුවන් ඉදියෙන් උපකාරයක් කරනවා. ඒ වගේම පූජනීය උතුමන්ට පූජා බුද්ධියෙන් අපි යමක් පූජා කරනවා. මේ විදිහට අපි ටිකෙන් ටික අපේ දානමේ සිටිවිල්ල අපි දිනු කරගන්නවා. පින්නතුනි ලෝකයේ බොහෝ දෙනෙක් දන් දෙන අය ඉන්නවා. නමුත් බුදුහාඳුරෝ සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අප තේරුම් ගත යුතුයි ඒ දානය වඩාත්ම අර්ථවත්ව ආනිසංස ඉහළින්ම ලැබෙන ආකාරයට සිදු කළ යුතු ආකාරය. බුදුපියාණන් වහන්සේ වේලාම සූත්‍රයේදී දේශනා කරනවා යමක් දන් දෙනකොට වඩාත්ම වැදගත් වන්නේ ඒ දෙන ප්‍රමාණය නෙවෙයි. කුඩා දෙයක් දෙනවද විශාල මහා පරිමාණයෙන් දානයක් දෙනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඊට වඩා යටින් දිවෙන සුවිශේෂී ලක්ෂණ කීපයක් දානය තුල තියෙන්නට ඕන. මොනවද ඒ? තමයි සක්කච්ඡන් දානන්දේති. යමක් දෙනකොට මනාව සකස් කළ දෙන්නට ඕන, පිළිවෙලට දෙන්නට ඕන. සහත්තන් දානන්දේති, දෑතින්ම අතින්ම තමන් දෙන දේ දෙන්නට ඕන. ඒ වගේම චිත්තිකත්වා දේති, දෙන දේ ගෞරවයෙන් ලස්සනට ඒක දෙන්නට ඕන. ගන්න කෙනා කෙරෙහි ගෞරවයෙන්, පූජනීය උතුමෙක් විතරක් නෙවෙයි අසරණ දුගී මගේ යාචකාදෙන්ට යමක් දුන්නත් ඒ ගන්න කෙනා තමන්ට උපකාර කරන කෙනෙක් කියන අදහසින් දෙන්නට ඕන. අපි ඒක ආවට ගියාට දෙන්න හොඳ නැහැ. ඒ කෙනා අපේ දේ පිළිගන්න එක අපිට කරන ලොකු ගෞරවයක්. අපට ඒ පින්කම සිද්ධ කරන්නට ලැබෙන ලොකු භාගයක් අවස්ථාවක්. අපි ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්න එය අපට උදව් කිරීමක් විදිහට සලකලා ඒක ගෞරවයෙන් චිත්තකත්වාදීති කියපු විදිහට ගෞරවාන්විත විදිහට දෙන්නට ඕන. ඒ වගේම අනපවිද්දන් දේති දෙන දේ පින්නතුනි අපි එකවතාවක් දෙවතාවක් විතරක් නෙවෙයි නිතර නිතර දානය හුරු කරන්නට ඕන. මොකද අපි මේ ඇති කරගන්න කර්ම ශක්තිය වැය වෙලා යනවා. ඒ ආනිසංසය සුපෝෂණය කරගන්න නම් වඩ වඩාත්ම අපි දාණයෙන් නිරන්තරයේ පුරුදු පුරුදු කරන්නට ඕන. ඊළඟ කාරණේ විදිහට සලකනවා ආගමන දිට්ඨිකෝ දේති. ඒ දෙන දේ කර්මඵල අදහාගෙන දෙන්නට ඕන. ඒ දෙන දෙයි වඩාත්ම ආනිසංසදායි විදියට කර්මඵල අදහාගෙන දුනු පමණටත් මෙහි ආනිසංස වැඩි වෙනවා. මෙන්න මේ විදියට මනාව සකසලා දෑතින් ගෞරවයෙන් නිරන්තරයෙන් කර්මඵල අදහා දානය දෙන්නටයි බුදුහාමුදුර අපට අනුශාසනා කළේ. මෙන්න මේ විදියට දානය දිය යුත්තේ ඇයිද කියන එක අපි තේරුම් ගන්නට ඕන. දානය දීලා අපට එහි නිසි ආනිසංස ලැබෙන්නට නම් විශේෂයෙන්ම අපට ඒ දාන ආනිසංස විදියට භවභෝග සම්පත් ධනය ලැබෙනවා. ලැබෙනවා විතරක් නෙවෙයි ඒ දානය මනාව දුන්නොත් තමයි ඒ තමන්ට ලැබෙන ධනය පරිභෝග කරන සිතුවිල්ලක් යෙදෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙලෙස දානය දීමේ ආනිසංස විදියට අප ළඟින් ඇසුරු කරන අපේ සේවක කාරකාදීන් නැත්තම් ස්වාමිවරුන් නැත්තම් ඥාතීන් දරුවන් මේ අය අපේ වචනයට නැඹුරු වීමක් සිද්ධ වෙනවා. අපි කියන දේ අහන්න අප ගැන පිළිගැනීමක් ඇති වෙනවා මෙලෙස දාන දීමේ ආනිසංස විදියට. ඒ සියලටම වඩා වැදගත්ම කාරණයක් දේශනා කරනවා අඤ්ඤාය චිත්තං උපට්ඨපෙන්ති කියලා. දහමත් දේශනා කරන අවස්ථාවේදී අවබෝධය සඳහා දුකෙන් නිදහස් වීම සඳහා නිර්වාණ අවබෝධය සඳහා හිත යෙදෙනවා මෙලෙස දාන දීමේ ආනිසංස විදියට. බලන්න පිනතුනි මනවින් දානය දීමෙන් ලැබෙන ආනිසංස. එතකොට අප මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. දානය මේ පින්කමකින් අපට ලැබෙන ඉහළම ආනිසංසය තමයි හුදෙක් භවභෝග සම්පත් විතරක් නෙවෙයි. ඒ දානයක් දීලා දීපු කෙනා අපව කීර්තියට පත් කිරීම විතරක් නෙවෙයි. ඊට වඩා දෙයක් අපේ සිතේ තියෙනට ඕන. ඒ මොකද්ද? දාන ආනිසංස විදියට අපට කල්යාණ මිත්‍රෝ ලැබෙන්න ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් ඉහළම ධර්ම ප්‍රතිලාභය අපේ ජීවිතයට සැලසෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. බෞද්ධයන්ගේ පැතුම වියුත්තේ මෙයයි පිනතුනි. අන්නේ ධර්මය තමයි අපේ ජීවිතයට අප ලබාගත්තු ලොකුම දායාදය, ලොකුම වස්තුව බවට පත් වෙන්නේ. ඉතින් අන්නේ ඒ දානමය පින්කම අපට පිනතුනි සාමාන්‍ය ත්‍රිසංගත සතෙකුගේ ඉඳන් බුදුරජාණන් වහන්සේ දක්වා විවිධ ආධ්‍යාත්මික තලවල ඉන්න අයට සතාසියුපාවගෙනම් දුස්සීල මිනිසයා සිල්වන්ත කෙනා මගඵලලාභී උතුමන් රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් පෞද්ගලික දාන පිළිබඳව ආනිසංස දැක්වෙනවා. ඒ සියලටම වඩා භාගතුන් වහන්සේ පැහැදිලි කරන ඉහළම ආනිසංසදායේ දානයක් විදියට සංඝ සතුව කරන දානමය පින්කම. ඊටත් වඩා ඉහළ මට්ටමින් දැක්වෙනවා සතර දිගින් වඩෙන මහා සංඝරත්නය උදෙසා ආවාස පූජාවක් සිදු කරනවා නම් විහාරයක් පූජා කරනවා නම් අඩුගානේ සඳහා අපට උපකාරයක් කරන්න පුළුවන් නම් මෙන්න මේකත් පින්නතුනි ඉහළ මානිසංශයක් විදියට. එතනින් නොනවති ටිකෙන් ටික අපේ මේ කුසලයේ දියුණු කරගන්න ආකාරය බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. අප මේ සඳහන් කළේ දානය පිළිබඳව. අපට භෞතික දේවල් දෙන්න පුළුවන්, අභය දානය විදියට ජීවිත දාන දෙන්න පුළුවන්, ඒ වගේම ධර්ම දේශනා කරවීම, ධර්ම දේශනා කිරීම, දහම් පොතපත බෙදා හැරීම මේ වගේ කරුණුවලින් අපට සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් ඉහළම දානය වන ධර්ම දානයත් අපට කරන්න පුළුවන්. දානමේ පින්කම් අප සිදු කරන වගේම පින්තුණි ඒ දානි අපට භාවනාවක් බවට පත් කරගන්න පුළුවන් ඡාගානුසති භාවනා විදියට. අපි විවේකීන අවස්ථාවේදී අපේ හිත එක්තැන් කරගෙන හොඳට සිහිය වර්තමානය තුල තියාගෙන අපේ ජීවිත කාලය තුල කළා වූ දානමය පින්කම් අපට සිහි කරන්න පුළුවන්. සමහර ඇත්තන් කියනවා මම දානයක් දෙනවා නමුත් මම ඒක හිතන්නේ මම දුන්නා දුන්න විතරයි කියලා. පිනොතුනේ අපි එච්චරම අන්තගාමි වෙන්න හොඳ නැහැ. භාගතුන් වහන්සේ අපි කෙරේ කරුණාවෙන් මේ ධර්මයේ ඊටාම වැදගත් විදියට අර්ථවත් විදියට අපට දේශනා කළා. දානයක් දීලා අපි අමතක කරන්න ඕනේ නැහැ ඒක. ඒක අපට දානෙන් නොනවති ඒක චාගානුසති භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? අපේ හිත වර්තමානයේ තුල තියාගෙන අපේ දෑතින් අම්මට තාත්තට සලකපු ආකාරය, ඥාතීන්ට උදව් කරපු ආකාරය, දුගී මගේ යාචකාදීන්ට පිහිට වෙච්ච ආකාරය, ස්වාමීන් වහන්සේලාට කරපු පුද සැලකිලි, බුද්ධ පූජා පවත්වපු ආකාරය, මේ කරුණු පින්නතුනි විවේකීන අවස්ථාවේදී මතක් කරන්න. ඒක හුදෙක් දානය විතරක් නෙවෙයි, ඒක චාගානුසති භාවනාවක් බවට පත් වෙනවා. මේකත් අපි අමතක නොකළ යුතු කාරණයක්. ධර්මයේ සඳහන් වෙනවා පීති මුදාරං වින්දති දාතා කියලා. දන් දෙන තැනැත්තා උතුම් සතුටක් විඳිනවායි කියලා. අපි සන්තකවදී අපි ළඟ තියාගෙනත් අපට සතුටක් විඳින්න පුළුවන්. නමුත් පින්නතුනේ හැකි පමණින් අනිත්‍ය වෙනුවෙන් අපි අත්හරිනවායි කියලා කියන්නේ අර තමන් අත්පත් කරගත්තට වඩා ලොකු සතුටක් තමන්ට අත්විඳින්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි සීලය කියන එක. ප්‍රාණඝාතාදී අකුසලලින් වැළකීම වශයෙන් අපේ ජීවිතය ඇති කරගන්නා වූ කායික වාචික සංවරය. මෙන්න මේ සිල්වත් බව නිසා පින්නතුනේ අපේ ජීවිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අපට බොහෝ විට ජීවිතේ දුක් ඇති වෙන කාරණයක් තමයි අපේ වචනෙන් සිදුවෙච්ච වැරදි වචන. කායිකව අපේ අතින් සිදුවෙච්ච දේවල් ගැන අපට හිතනකොට හිතේ ලොකු දුකක් ඒ වගේම පසුතැවිල්ලක් ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වය නොවන්නට අපට සිල්වත් ජීවිතය වටිනවා. ඇතැම් විට මේ මොහොතේ අපේ අතින් කිසියම් අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. එක විට ඔක්කොම සිල්පද පංචශීලයේම ඔබට රකින්න බැරි වෙන්න පුළුවන්. අට සීලයේ පොහොයට සමාදන් වුණත් දවස පුරාම රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් පින්නොතුනි අපි දිනෙන් දින අපි මේ රකින්න සිල්වන්ත ජීවිතය වැඩි කරගන්නට ඕන, උසස් කරගන්නට ඕන. ඒක තමයි බුදුහාඳුරන්ගේ අනුශාසනය. ඉතින් අපි මේ ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකෙන්න අපේ ජීවිතයට අපි ලොකු වටිනාකමක් අගයක් ලබා දුන්න වෙනවා. අනිත් අතින් අප සමීපතම ඇසුරු කරන අපේ ඥාති මිත්‍රාදීන් අපි ගැන ලොකු ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. අප නිතරම සඳහන් කරන දෙයක් බලන්න පිනතුනේ පංචශීලය ගත්තා. ඒ පංචශීලයේ පහම නෙවෙයි අඩුම ගානේ දෙකක් ඔබ අනිවාර්යෙන් රකින්නවා කියලා බලන්න. නිදසුනක් වශයෙන් ඔබ සපුරාම වැරදි කාම සේවනයෙන් වෙන් වෙච්ච කෙනෙක්, සොරකමෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා ඔබ ඇසුරු කරන අය දන්නවා නම් ඔබ බොරු කියන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම වැරදි කාම සේවනයෙන් වැළකීලා සොරකම් කිරීමෙන් වැළකීලා කියන මෙන්න මේ කරුණු දෙකෙන් වෙන් වුණොත් ඔබ ගැන කොච්චර ගෞරවයක් කෙනෙක් තුල ඇති වෙනවද? ඔබ ළඟින්ම ඇසුරු කරන කෙනෙක් මේ ශික්ෂාපද දෙක අවම වශයෙන් රකින්නවා නම් ඔබට ඒ කෙනා ගැන කොච්චර විශ්වාසයක් ගෞරවයක් ඇති වෙනවද? ඔබේ ගෙදර ඕන වෙලාවක ඒ කෙනාට බාර දීලා යන්න පුළුවන්. ඇයි ඔය හොරකම් කරන්නේ? ඔහු කාමේ වරදව හැසිරෙන්නේ. ඔබේ ගෙදර ඥාතීන් ටික ඕන වෙලාවක ඒ කෙනාට බාර දීලා ඔබට යන්න පුළුවන්. බලන්න පින්නතුනි සිල්පද දෙකක් ආරක්ෂා කරනකොට මෙහෙමනම් පංචශීලිය ආරක්ෂා කරනකොට කොයිතරම් දියුණුවක්, විශ්වසනීයත්වයක්, ගෞරවයක් මේ සමාජය තුල ඇති වෙනවද? අට සිල් රකිනකොට, දස සිල් සමාදන් වෙලා ඉන්නකොට, ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයන් මඟඵලලාභී උතුමන් ජීවත් වෙච්ච ඒ උතුම් ජීවිතයත් එක්ක මම සම්බන්ධ වෙලා ඉන්නව නේද කියලා නිරාමිස සතුටක් අපේ ජීවිතය තුල ඇති වෙන්නට ඕන. මේක තමයි පින්නතුනි අපේ ජීවිතයේ සතුට වැඩි වෙන ක්‍රමය. මේ අපි දිනෙන් දින අඛණ්ඩව සිද්ධ කරන්න ඕන. ඒ කරන ප්‍රමාණයට මේ ජීවිතයේදීම ditthadhamma vedaniya වශයෙන්, සාන්දෘෂ්ටික වශයෙන් මේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ යහපත සතුට තමන්ට අත්විඳින්නට පුළුවන්. සීලයෙන් නොනවති අපි තවත් පියවරක් ඉදිරියට යනවා. භාගතුන් වහන්සේ වේලාම සූත්‍රයේදීම දේශනා කළා දානයට වඩා ආනිසංස දායි යම්කිසි කෙනෙක් බුද්ධ ධම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්. ඊළඟට දේශනා කළා ඊටත් වඩා ආනිසංස දායි යම්කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒක ඊටත් වඩා ආනිසංස දායි කියලා. ඒ නිසා මේ සිල්වන්ත භාවය අපේ මේ ජීවිතයේ පහසුව සඳහාත්, ඒ වගේම අප මේ රකින සිල්පද ගැන අපි නිතර නිතර සිතන්නට ඕන. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, සොරකමින් කාමමිත්‍යාචාර ආදී මේ වැරදි වලින් තමයි නිදහස් වෙච්ච කෙනෙක් කියන එක නිතර නිතර හිතන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පිනතුනි. ඒ එවැනි වරදක් සිද්ධ කරන්න ලැබිච්ච අවස්ථාවේදී ඒකෙන් වෙන් වෙලා ඉන්නට ඕන. අපට හැම වෙලාවෙම සිරපද ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. අපට බොරුවක් කියන්න සිද්ධ වෙන්නේ වෙනත් කෙනෙක් එක්ක ඉන්න අවස්ථාවේදී. එතකොට ඊ අවස්ථාවේදී විතරයි අපට ඒක පුහුණු කරන්නට ඕන. අනිත් ශික්ෂාපදත් එහෙමයි. අන්න ඒක සිද්ධ කරන්න ඕන අපි තමන්ට ඒකම වලක් වැලකිනට අමාරුම වෙලාවේදී ඒක කඩ කරන්නට අවස්ථාවේදීච්ච අවස්ථාවේදී අපි ඒ සිල්පදේ ආරක්ෂා කරන්නට ඕන. ඒ කියන්නේ සංස දැක දැක සිද්ධ කළොත් තමයි සැබෑ ලෙසම සීලය සම්පූර්ණත්වයට පත් වෙන්නේ. මේ විදිහට සිල්වන්ත ජීවිතයක් ගත කිරීම අපේ මෙලව ජීවිතයේ ඥාති මිතරාදීන් සමග සුහදව සතුටෙන් සමගියෙන් සැනසීමෙන් ජීවත් වෙනට විතරක් නෙවෙයි මජ්ක්‍ධිම නිකායේ ආඛංකයේ වැනි සූත්‍රවල දැක්වෙනවා. යම් කෙසේ කෙනෙක් සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් ඒ තැනැත්තාගේ මියගිය ඥාතීන් මේ තැනැත්තා දිහා බලලා හුඟක් සතුටු වෙනවා කියලා. පින්නතුනි අපේ ජීවිත මේ තත්ත්වයට පත් කරලන්නට අපිට මේ ආත්ම භාවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි අපට සසරගත ජීවිතවල අම්මා තාත්තාවල හිටිය බොහෝ දෙනෙක් අපට උදව් කළ තියෙනවා. ඒ ඇගේ උපකාරයෙන් නිසයි අද අප මේ සුගතිය ලබාගෙන තියෙන්නේ. ඇතැම් විට අපට මේ සුගතිය උදා කළ දෙන්නට මේ පහසුකම් ටික සලසා දෙන්නට අතීතයේ උදව්පකාර කළපු අපේ සමීපතම ඥාතීන් අපේ අම්මල තාත්තලා අප නිසාම ඇතැම් විට දුගතිගාමී වෙලා ඉන්නත් පුළුවන්. ඇතැම් විට ඒ සුගතිගාමී තැන්වල ඉන්නත් පුළුවන්. එවැනි අයට සමහර අවස්ථාවලදී අපි මේ ඉන්න තත්ත්වය පේනවා. ඒ ඇගේ උපතට සාපේක්ෂව ඒ උපත ලැබූ ස්ථානයේ ස්වභාවය අනුව සමහරයට අපි මේ ගත කරන ජීවිත පේනවා පිනතුනි. ඉතින් අපි සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් ඒ අපි ගැන හිතලා සතුටු වෙනවා. ඒක අනුමෝදන් වෙනවා. ඇතැම් විට ඒයට සුගතිගාමී වෙන්න, සුගතිගාමී ජීවිතය අවශ්‍ය වැඩි කරගන්න අප මේ ගත කරන සිල්වන්ත ජීවිතයට උපකාරයක් වෙනවා. ඒ නිසා පිනතුනි සීලයේ බොහෝ ආනිසංස බුදුදහම තුල දැක්වෙනවා. සීලෙන් නොනවති අපි වේලාම සූත්‍රෙම දක්වපු ආකාරයට ඒ සිල්වන්ත ජීවිතයටත් වඩා ආනිසංසදායි කියලා දේශනා කළේ හරියට සුවඳක් මලකින් සුවඳක් වහනේ වෙන වේලාවක් වැනි ඉතාම ස්වල්ප වේලාවක් යම්කිසි කෙනෙක් සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා නම් අන්න ඒ සිතුවිල්ල ඒ මෙත්තා චේතෝ විමුක්තිය දක්වනවා. අනිත් සියලුම කුසලයන්ට වඩා ලෞකික කුසලයන්ට වඩා ඉහළම මට්ටමේ කුසලයක් කියලා. ඉති උත්තක පාළියේ මෙත්තා චේතෝ විමුති සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ලෞකික වශයෙන් උපදි සම්පත් ලබා දෙන අනිත් සියලුම පින්කම් එක පැත්තක තිබ්බත් මේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංසයෙන් 16 කලාවක්වත් නැත්තම් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ පින්නතුණියකට හේතුව මේ මෛත්‍රී සිතිවිල්ලත් එක්ක අපේ මේ චින්තන ධාරාවෙහි පරිවර්තනයත් එක්ක අපේ මුළු ශරීරයේම විශාල පරිවර්තනයක් වෙනවා. අපි මුළු ලෝකයේ දිහාම බලන විදිහේ වෙනසක් වෙනවා. අපේ භාෂාවේ ලොකු පරිවර්තනයක් වෙනවා. අපේ ක්‍රියාවල ලොකු වෙනසක් වෙනවා. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා යලි යලිත් ප්‍රාර්ථනා කරන අපි ලෝකෙමය අපේම මගේම දරුවන්සේ දකින්නට පුළුවන් විදියට අපේ මනස හුරු වෙනවා. පින්නොතනි මේක සරල දෙයක් නෙවෙයි. කරණීයමෙත සූත්‍රයේ දැක්වෙන්නේ ඒකයි. මාතා යථාන යම් පුත්තං කියපු විදියට අපි මේක නිතර සඳහන් කරන දෙයක්. නමුත් පින්නොතනි මේක අපි ඊටාම අවධානයෙන් තේරුම් ගත යුතු කාරණයක්. ඇයි බුදුහාමුදුරුවෝ මේ තරම්ම මේක අගය කරන්නේ කියලා. අච්චරා සංඝහත සූත්‍රයේ වැනි සූත්‍රවල දේශනා කරනවා අසුරු සැනක් ගන්න මොහොතක් හරේ මෙත්තා චේතු විමුක්තිය වඩනවා නම් ඒක අතිශය ආනිසංසදායි පින්කමක් කියලා. ඇයි එහෙම දේශනා කරන්නේ? එහෙම දේශනා කරන්නේ පින්නතුනි මේ මෛත්‍රී සිතුවිල්ලත් එක්කම අපි එක සිතුවිල්ලට පමණක් සීමා වෙන්නේ නැහැ. මෙත්තා සාගත කාය කර්මයට යනවා. අපි කයින් කරන දේවල් මෛත්‍රී සාගතය කරන්නේ. මෙත්තා සාගත වචී කම්ම අපේ මුවෙන් පිට වෙන හැම වචනයක්ම මෛත්‍රිය සමග මුසු වෙලයි අපි කරන්නේ. සමාජ ජීවිත ගත කරද්දී ධර්මයේ පිළිබඳව කිසියම් අවබෝධයක් අපට තියෙනවා නම් අපට තේරුම් ගන්න පුළුවන් අපි ඇසුරු කරන අය විතරක් නෙවෙයි අපමත් අපි කොයිතරම් මෛත්‍රිය වඩලා තියෙන්නේ කොයිතරම් දුරට මෛත්‍රියෙන් දිනු වෙලාද ඉන්නේ කියන එක අපටම අප ගැන තේරුම් ගන්න පුළුවන්. අපි යම්කිසි ක්‍රියාවක් කරන විදිහෙන් අපි අනිත් ඈත් එක්ක කතා කරන විදිහෙන් කොයිතරම් දුරට අපි මෛත්‍රිය දිනු කළා tieද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ මෛත්‍රිය නිසාම අපි සිල්වන්ත වෙනවා. අපි අනිත් අය ළඟදී වැරදි කිරීම අඩු කරනවා. ඒ වගේම අපේ රාගයත් අඩු වෙනවා. පින්නතුනි අපි දන් දෙන්නත් පෙළඹෙනවා. අනිත් අය සමග මෛත්‍රිය තියෙනවා නම් අපි මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. අපේ ළඟ කරුණාව තියෙනවා. දුකේදී වෙනත් කෙනෙකුට පිහිට වෙන්න ඕන කියන හැඟීමක් තියෙනවා. ඒ වගේම මුදිතා ගුණය කෙනෙක් දිනු වෙනකොට හුඟක් අපි සතුටු වෙනවා. අම්මා කෙනෙක් දුවෙක් පුතෙක් දිනු වෙනකොට කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ සතුටු වෙනවා. ඇතැම් විට එයාට කරන්න බැරි දේවල් කරගෙන ජීවිතය සාර්ථක වුණත් දෙමෝපියන්ට වඩා ඉහළ තලයකට ගියත් දෙමෝපියෝ දරුවන් කෙරෙහි කිසිදාක ඊර්ෂ්‍යාවක් අමනාපයක් ඇති කරගන්නේ නැහැ. පින්නතුනි මේ ලෝකෙමත් ඉන්නේ අතීත ගත ආත්ම භාවල අපේම අම්මල තාත්තලා අපේම දරුවෝ මේ ලෝකෙම ඉන්නේ. පින්නතුනි මෛත්‍රිය වඩනකොට මේක පේනවා. එතකොට අපට වෙනත් කෙනෙක් දිනු වෙනට ඊර්ෂ්‍යා කරන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. අපි කුමන හෝ දෙයකින් යට උදව්වක් මය කරන්නේ තවත් දිනු වෙන කියලා. මේක මුදිතා ගුණේ ලක්ෂණය. ඒ වගේම උපේක්ෂාව. ඇතැම් විට අපි මෛත්‍රිය වැඩුවත් සමහරගේ නොඑක් වැරදි චර්යා නිසා, විෂම හැසිරීම නිසා, ඇතැම් විට කර්ම හේතු නිසා, පරිසර සාධක මත, කාල විපත් නිසා නොඑක් හේතු මත සමහර දේවල් අපට වෙනස් කරන්න බෑ පින්නතුනි. අපි වගේ සාමාන්‍යයට නෙවෙයි රහත් උතුමෙකුටවත් අභිඥාලාභී රහත් උතුමෙකුටවත් සමහර කාරණා මේ ලෝකෙ තුල වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කරන්න බැරි කර්ම මේ ලෝකෙ තියෙනවා. ඔබ අහලා තියෙනවා ශාක්‍ය වංශිකයන් විරුඩබ කුමාරයන් විසින් ඝාතනය කරද්දී ඒ ශාක්‍ය වංශයන් මුදවා ගන්නටවත් බුදුරජාණන් වහන්සේට බැරි වුණා. එවැනි ප්‍රබල කර්ම ඇතැමිට තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් වලදී පින්නතුනි අපි උපේක්ෂාවට පත් වෙනවා. ඒ නිසා මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාතර භාවනාමය පින්කමේදී ප්‍රධාන වශයෙන් බුදුදහමේ කමඨහන 40ක් දැක්වෙනවා. ඒ අතරින් සුවිශේෂ කමඨහනක් විදියට මෛත්‍රී භාවනාව, මෙත්තා චේතෝ විමුක්තිය බුදුදහමේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ නව වසරක් ආරම්භ වෙච්ච මොහොතේ ඔබ හැකි හැම අවස්ථාවකදීම මේක පුහුණු කරන්න පුළුවන් නම් කෙටි සටහනක් විදියට කොලයක හෝ පොඩි කුඩා පොතක ලියලා දිනපතාම ඔබ මෛත්‍රී භාවනා කරන කාලය ලියලා ටිකෙන් ටික වැඩි කරන්න. උදෑසන අවදි වෙලා ඔබ හිටපු ආසනයේ ඉඳගෙන විනාඩියක් හෝ සීල සත්තෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. අද දින මට මුණ ගැහෙන සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන සිතුවිල්ලෙන් ඔබ ඉන්න ආසනයෙන් නැගිටින්න. ඒ විතරක් නෙවෙයි ඔබට සතර ඉරියව්වේදීම ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිතුවිල්ල දිනු කරන්න. දවසේ වැඩ නිමවටපත් කළා ඔබ නිින්දට යන මොහොතේ නැවත සිහි කරන්න. මට අද දවසේ මුණ ගැහුණු සියලුම දෙනා, මට උදව් උපකාර කළ සියලුම දෙනා, මට මේ පහසුකම් ටික භුක්ති විඳින්න, මට ජීවත් වෙන්නට අද උපකාර කරපු හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් දවස නිමාටපත් කරන්න. පින්නොතින් මේ කාර්ය අඛණ්ඩව කරනකොට අපේ ජීවිතවල සුවිශාල පරිවර්තනයක් වෙනවා. මෙන්න මේ විදියට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෞකික ජීවිතය තුළ උන්වහන්සේ සාර්ථක වෙන ආකාරය මේ දේශනා කළේ. ආනුපුබ්බේ කතා විදියට ශ්‍රාවකයන්ට මුලින්ම දේශනා කරන අනුශාසනාව විදියට බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දන් දීම, සිල්වන්ත වීම, භාවනා වශයෙන් විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වැඩි වීම කියන මෙන්න මේ කරුණු තුන අපට කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. පින්නතුනි අපි මේ බණහන පින්නතුනි විදිහට ඔබේ ජීවිතයේ යම්කිසි පමනකට මේ දහම් තුල ඔබ ඉන්නවා. ඒ නිසා තමයි ඔබ මෙතෙක් කලක් නිර්ුපාද්‍යිතව අද දක්වා ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒ දහම හැසිරෙන්නට වටා පිටාව සකස් වෙලා තියෙන්නේ ඔබේම පිනෙහි ආනිසංස විදියට කියලා නිතර හිතන්න, ඒ ගැන සතුටු වෙන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල ස්ථාවර වෙන, ඒ වගේම සාර්ථක වෙන, සතුටටපත් වෙන පුණ්‍යකාමී ජීවිතයක් මේ ලෙස අපට දේශනා කළා. මේක අනුගාමික නිධානයක් විදියට අපට මේ ජීවිතය විතරක් නෙවෙයි, මේක මැනවින් අපි ස්ථාවරව නිදන් කරපු ධනයක් විදියට දේශනා කළා. ඒසෝ නිදිහි සුනිහිතෝ අජයෝ අනුගාමිකෝ ආදී වශයෙන් දේශනා කළේ මේ රැස් කරපු පුණ්‍ය නිධානය අපේ පිටුපස්සේ සෙවණ ලක්කා සමානව ගමන් කරමින් අපට මේ ජීවිත කාලය තුළ අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මරණින් මතු ජීවිතය සුගතිගාමි වෙන්නටත් මේ උතුම් පුණ්‍යකාමී ජීවිතය අපට හේතුවක් වෙනවා, ආශිර්වාදයක් වෙනවා. පින්නතුනි, අපි ඊළඟට කල්පනා කරලා බලන වටිනවා. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෞකික ජීවිතය තුළ සාර්ථක වෙන ආකාරය දේශනා කළා විතරක් නෙවෙයි, මෙන්න මේ ආනුපුබ්බේ කතාවෙන් ශ්‍රාවකයන්ගේ සිත් ප්‍රසන්න භාවයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සාමුක්ඛංශික දේශනාව සිදු කරනවා. ඒ මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා සුවිශේෂ අනුශාසනාව. බුදුහාමුදුරුවෝම දේශනා කරපු විදියට පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු උන්වහන්සේට පෙර නොයසු විරෝධ ධම්මසක් අවබෝධයක් එදා බෝ මැඩදී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමේදී උන්වහන්සේට ලැබුණා. අන්නේ පෙර නොයසු විරු අසිරිමත් ධම මේ කල්පයක් තුල ලෝකයට පහළ වෙන අසිරිමත් නැවුම් පණිවිඩය බුදුහාමුදුරුව අප වෙනුවෙන් දායාද කළා. එදා පස්වග මහණට දේශනා කිරීමෙන් ආරම්භ කරපු මේ සද්ධර්ම චාරිකාව ධර්ම චක්‍රය අප්‍රමාදේන සම්පාදේත කියන පරිනිර්වාණ සූත්‍රයේ අවසාන බුද්ධ වචනේ දක්වා පුරාවසර 45ක් අඛණ්ඩව උන්වහන්සේ මේ දහම් වැස්ස මුළු තුන් ලෝකයක් තුළ වැස්සෙව්වා. අන්න ඒ දහම් ඇස තමයි ඒ ධර්ම චක්‍රයයි. ස්වාමින් වහන්සේලා මේක ඉදිරියට මේ දේශනා කරමින් යන්නේ. අන්නේ දේශනාවේදී මෙන්න මේ අත්තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු ආකාරයට ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ ආරියශ්‍රණික මාර්ගයට අංගයක් වූ මේ සම්මා දිට්ඨි සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳව අපේ කිසියම් අවබෝධයක් තියෙනට ඕන. පින්නතුනි, මේ දේශනාව කරන්න කලින් මා මුලින් සඳහන් කරන්න කැමති කාරණා ටිකක්. ඒ තමයි අද ලෝකයේ පුරාම විවිධය බුදුදහමෙන් ආසන්නේ යන කාරණා ගැන අධ්‍යයනය කරනවා, පරේක්ෂණ කරනවා, අත්හදා බැලීම් කරනවා, ඒ අය ඇතැම් විට බුදුදහම වර්ණනා කරනවා. මෙන්න මේ තත්ත්වයන් තුලදී ඇතැම් විට අපි බොහොම උද්දාමයට පත් වෙනවා. බුදුදහම දැන් ඔප්පු වෙලා තියෙනවා, බුදුදහම තුලින් අපට බොහොම කීර්තියක් ලැබෙනවා කියලා අපි ඇතැම් විට සතුටට පත් වෙන අවස්ථා තියෙනවා. පින්නතුනි, මේ කාරණේදී අපි හුඟා සැලකිලිමත් වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඇතැම් විට අපි මේ විද්‍යාඥයන් ඉතාම ස්වල්ප දෙයක් තේරුම් අරගෙන කරන විග්‍රහය තුළදී අපි හුඟක් උද්දාමයට පත් වෙන ගියොත් අපට වරදින්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න වටිනවා වර්තමානය තුළ බුදුදහමට සමගාමීව සිද්ධ කරන බුදුදහමේ ඉදිරිපත් වෙන සමහර කරුණු පිළිබඳව කරන අධ්‍යයනයන් ගැන අපි දැනගන්නට ඕන. විශේෂයෙන් ලෝකය ගැන අධ්‍යයනයක් කරනවා. ලෝක කියන්නේ සත්ව ලෝක තියෙනවා, ඒ වගේම අවකාශ ලෝක. මේ දෙක ගැනම විද්‍යාඥයන් පරීක්ෂණ කරනවා. සත්‍යයන් ඉන්න තැන් අධ්‍යයනය කරමින් යනවා. ඒ වගේම අවකාශ ලෝක විදියට ග්‍රහලෝක අධ්‍යයනය කරමින්, ඒ වගේම විවිධ සියුම් උපකරණ වලින් ඈත ග්‍රහලෝකයන් බලමින් ඔහු යනවා. නමුත් පින්වතුනි, මේ වසර සිය ගානක පරීක්ෂණ වලදී උනත් එයට තාම නිශ්චිතව වෙනස් සත්‍යයන් ඉන්න ස්ථානයක් හොයාගන්න බැරි වුණා. ඇතැම් විට අපේ මේ සෞරග්‍රහ මණ්ඩලෙන් එහා තියෙන ග්‍රහලෝකයකට යන්න මට්ටමට ඔවුන් තාම දියුණුනේ නැහැ. වැඩි දෙයක් තියා පින්වතුනි, අපි මේ සිටින සෞරග්‍රහ මණ්ඩලයේ සම්පූර්ණ අවබෝධයක් තාම විද්‍යාඥයන්ට ලැබිලා නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයක් මත බුදුදහමේ සඳහන් වෙන ලෝක පිළිබඳ විග්‍රහය ගැන සුළුවෙන් හෝ අපට අවබෝධයක් තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ එක ඉරක් එක හඳක් තියෙන මේ මනුෂ්‍ය ලෝකයේ වගේ මේ කේන්ද්‍රස්ථානයක් තියෙන මෙන්න මෙවැනි ස්ථාන 1000ක් එකතු වෙලා සහස්සේ චූලනිකා ලෝක ධාතු නිර්මාණය වෙනවා. මේකට කියන්නේ චූලනිකා ලෝක ධාතු කියලා. මනුෂ්‍ය ලෝකයේ වගේ දැන් අපි මේ ඉන්න ස්ථානය ගත්තොත් අපට ඉරක් හඳක් පේනවා. ඒ වගේම මේ වටා ග්‍රහ ලෝක ටික තියෙනවා. මෙන්න මේ වගේ 1000ක් එකතු වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝක 1000යි, සදෙව් ලෝක 1000යි, සතරපා 1000 ආදී වශයෙන් 1000ක සෙට් එකක්. 1000ක සමූහයකට කියනවා සහස්සී ලෝක ධාතු කියලා. බලන්න පින්වත්නි මේක තමයි බුදුදහමේ ලෝක ගැන කරන ආරම්භක විග්‍රහය. නිකමට කල්පනා කරලා බලන්න පින්වතුනි මනුෂ්‍ය ලෝක 1000ක් අපි අමාරු දෙයක් කියමු. අඩුම ගානේ තවත් එක මනුෂ්‍ය ලෝකයක්වත් මේ ඉන්න විද්‍යාඥයන්ට හොයාගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට ශ්‍රාවකයෙකුට මෙන්න මේ සහස්සී ලෝක ධාතුවට ඇහෙන ධර්ම දේශනා කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි මේ සහස්සී ලෝක ධාතුව නැත්තම් මනුෂ්‍ය ලෝක වගේ මේ තියෙන ස්ථාන 1000ක් එකතු වෙලා තියෙන චූලනිකා ලෝක ධාතු නැවත 1000න් වැඩි කරනවා. නැත්තම් මේ මනුෂ්‍ය ලෝක වගේ ස්ථාන 110ක් 1.6ක සංඛ්‍යාවක්. මෙන්න මේකට කියනවා දිසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතු කියලා. එවැනි ලෝකත් මේ විශ්වයේ නිර්මාණය වෙලා තියෙනවා. නැවත උන්වහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ දිසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතුත් නැවත 1000න් වැඩි කරනවා. ඒ කියන්නේ 1.9ක සංඛ්‍යාව. වෙනත් විදියකින් කියනවා නම් කෝටි 100ක ප්‍රමාණයක්. පින්නතුනි මේ මනුස්ස ලෝකයේ වගේ ස්ථාන කෝටි 100ක ස්ථානයකට කියනවා තිසහස්සේ මහා ලෝක ධාතු කියලා. මෙවැනි විශ්වයේ විශාලත්වයක් තියෙනවා. එතනින් නොනවති ඊටත් වඩා ඉදිරියේ විග්‍රහයක් කරනවා චතුසහස්සේ ලෝක ධාතු කියන විග්‍රහයක්. ඒ අර ත්‍රිසහස්සේ මහා ලෝක ධාතුත් නැවත 1000න් වැඩි වෙලා නැත්තම් කෝටි ලක්ෂයක් සක්වල පිළිබඳ විග්‍රහයක් බුදුදහමේ සිදු කරනවා. බුදුවරයෙක්ගේ ආඥා චක්‍රය. පින්නතුනි මෙන්න මේ තරම් පරාසයක් බුදුදහමෙන් සඳහන් කරනවා. නමුත් එතනිනුත් නොනවති ඊටත් වඩා ඉහළ තත්ත්වයක් භාගතුන් වහන්සේට අවබෝධ වුණා කියලා දක්වනවා. නමුත් බුදුවරයෙක්ගේ ක්‍රියාවලිය සිදුවෙන්නේ මෙන්න මේ චතුසහස්සී ලෝක ධාතුවට සම්බන්ධවයි. නමුත් එතනින් ලෝකේ නිමාටපත් වෙනවා කියලා කතාවක් නෙවෙයි. ඊටත් වඩා ඉහළ මට්ටමකට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් මේක විස්තර කරන්න තිබුණා. නමුත් ඒක දුකෙන් නිදහස් වීමට හේතු වන කාරණයක් නොවන නිසා උන්වහන්සේ පැහැදිලි කරන්න ගියේ නැහැ. මම ඒක සරල කාරණයක් දේශනා කළේ. ඒ නිසා විද්‍යාඥයන් ග්‍රහලෝකයක් නැත්නම් සත්‍යයන් ස්ථානයක් හොයාගත්තට ඔබ ඉක්මන් වෙන්න යන්න එපා. බුදුහාඳුරන්ට වඩා ඉස්සරහට විද්‍යාඥයෝ ගියා කියලා. ඊට වඩා පැහැදිලි විග්‍රහයක් බුදුදහම තුල දැක්වෙනවා. වෙනත් විදියකින් කියනවා නම් විද්‍යාඥයන් මේ ඊටාම සුළු අංශෝ නැත්නම් ඇටම් එක මේ අංශුවක් බෙදලා ඔවුන් මේක විස්තර කරන්න යනවා. ඔවුන් කාලයක් හිතන් හිටියේ මේ ඇට පරමාණුව මේ තියෙන භෞතික දේවල් වල අවසාන ප්‍රතිඵලය කියලා. නමුත් පින්නතුනි ඔවුන්ට අවබෝධ වුණා ඒ පරමාණුවත් අවසාන එක කියන්නේ වෙයින්. ඒකත් ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන ආදී මෙන්න මේ ශක්තියෙන් ප්‍රබේවුණු දෙයක් කියලා. පින්නතුනි බුදුදහම මේකට වඩා ගැඹුරට ගිහිල්ලා සතර මහා භූත රූප නැත්තම් පටවියාපෝ තේජෝ වායෝ වරණ ගන්ධ රසෝජා කියන මෙන්න මේ සියුම් විග්‍රහයක් සුද්දාෂ්ටක විග්‍රහයක් බුදුදහම තුල දැක්වෙනවා. ඊටත් වඩා අසිරිමත් බව පින්නතුනි මේක සියුම් අධ්‍යයන කිරීම නෙවෙයි. මෙන්න මේ රූපය නිර්මාණය වෙන්නේ බාහිර තියෙන දෙයට අනුව නෙවෙයි අපේ ඇසේ තියෙන හැකියාව අනුව. අපි බොහෝ විට හිතන්නේ බාහිර තියෙන දේ මට පේන්නේ කියලා. නමුත් පින්නතුනි බුදුදහම ඊට වඩා ගැඹුරට ගිහිල්ලා බාහිර තියෙන දේ නෙවෙයි ඇත්තටම අපට පේන්නේ අපේ ඇහි සක්්‍යතාවය, අපේ ඇසේ හැකියාව, අපේ කුසලයට, අපේ විඥාණයට සාපේක්ෂව නිර්මාණය කළ දීපු ඇස් කන්නා සාදී ආයතන වලට සාපේක්ෂව පෙනෙන ලෝකයයි අද අපි මේ ස්පර්ශ කරන්නේ, අපි අත්දකින්නේ. බුදුදහම විග්‍රහය මෙයයි. ඊළඟට පින්නතුනි ඔබ අහලා ඇති මෑත කාලේ අධ්‍යාපනඥයෙක් හිටියා. ඔහුගේ නම තමයි ඒබ්‍රහම් මාස්ලෝ. මේ මාසලෝ විග්‍රහයක් කළා මිනිස්යන්ට තියෙන අවශ්‍යතාව. ඔහුගේ විශේෂ ඉගැන්වීමක් තමයි The Hierarchy of Need කියලා. ඒ කියන්නේ අවශ්‍යතා කේතුව කියලා. ත්‍රිකෝණයක ආකාරයෙන් පල්ලෙහාම මට්ටමේ ඉඳලා මිනිස්යන්ට තියෙන අවශ්‍යතා ගැන. පහළම ආහාර පාන ඉඳුම් හිටුම් ආදී ප්‍රාථමික අවශ්‍යතා ටික අවශ්‍යයි. ඊට පස්සේ සෞඛ්‍ය, ආරක්ෂාව, අධ්‍යාපනය, සමාජ පිළිගැනීම ආදී වශයෙන් මේ අවශ්‍යතා ටික දක්වලා ඉහළම අවශ්‍යතාව අර සාමාන්‍ය අවශ්‍යතා ටික සම්පූර්ණ වුණාට පස්සේ මිනිස්සු ආත්ම සාක්ෂාත් කරන්නේ විමුක්තියක් හොයාගෙන යනවා කියලා. ඔහුගේ වචන වලින් කියනවා නම් ඉහළම ඉලක්කය නැත්තම් highest goal එක විදිහට හුන් දක්වන්නේ self actualization කියන එක. ආත්ම සාක්ෂාත් කරන්නේ. මෙන්න මේ විග්‍රහය මනෝවිද්‍යාවෙත් අධ්‍යාපන විද්‍යාවෙත් ඉහළම සංකල්පයක් විදිහට දක්වනවා. නමුත් පින්වතුනි බුදුදහම තුල මෙන්න මේ කරුණ දක්වන්නේ අර මූලික අවස්ථා ඉටු කරගත්තාම ලබන දිනුවක් නෙවෙයි. තමන්ට කල්යාණ මිත්‍රත්වය ලැබුණා නම් ලැබීච්ච මොහොතේ පටන්ම මේ ආත්ම සාක්ෂාත් කරණයට යන්නටයි බුදුදහමෙන් අපට උනන්දු කරවන්නේ. ඒ නිසා බුදුදහමේ පල්ලෙහාම මට්ටමේදී මහන්සියෙන් ධනෙයි පෙයිම ඉඳන් යුතුකම් මැනවින් කිරීම, සිල්වන්ත ජීවිත ගත කරමින් සමාජ ජීවිතයේ සාර්ථකව ඉඳීම, ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලැබීම, සික්කන් සීපක් සික්ඛාපෙන්ති කියපු විදියට මේ සියලුම කාරණා දක්වන විදියට නිතරම සචිත්ත පරියෝධපණන් කියපු විදියට මානසික පාරිශුද්ධත්වය ගැන බුදුදහමේ අඛණ්ඩව අවධානයට ලක් කරනවා. එනිසා බලන්න මේ වගේ ඉගැන්වීම් අතරිනුත් බුදුදහම කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි වර්තමානයේහි මානසික ආතතිය දුරු කිරීම සඳහා මනෝවෛද්‍ය විශේෂඥවරු විශේෂයෙන්ම සඳහන් කරන ට්‍රීට්මන්ට්ස් නැත්නම් ප්‍රතිකාර ක්‍රම දෙකක් ඉදිරිපත් වෙනවා. ඒ අතුරින් මෛත්‍රී භාවනාවත් ලවින් කයිනස් එක සහ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් කියන මේ කරුණු දෙක බොහෝ විට ආගමක් අදහන් නැති අයට උනත් පැහැදිලි කළ දෙන ප්‍රතිකාර ක්‍රම විදිහට දැක්වෙනවා. මේ ඒ අයගේ ලක්ෂණය තමයි බාහිරන සත්‍යයක් නිර්වාණය කරගෙන සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියන අදහස තමයි ඔවුන් ටිකෙන් ටික වැඩියම සිද්ධ කරන්නේ පුහුණු කරන්නේ. පින්වතුනි බුදුදහමේ මෛත්‍රිය ඊටාම පුළුල් විදියට විග්‍රහ කරනවා. කරණිමෙත සූත්‍රයේ තියෙන විග්‍රහ තුළ ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඊටාම විශාල සත්‍යයන්ගෙන් නම් කුඩා සත්‍යයන් දක්වා ඇහැට පෙනෙන, නොපෙනෙන, ඉපදෙලේ ඉන්න, උපතක් අපේක්ෂා කරන මේ සියලුම තලයන්හි එක එක දිශාවන් වලට මේ වගේ විග්‍රහයක් පුළුල් විග්‍රහයක් මෛත්‍රී භාවනාවෙන් විස්තර කරනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මෛත්‍රී භාවනාව බොහෝ දෙනෙක් පුරුදු පුහුණු කළා. ඒ නිසා ඇතැම් විට අන්‍යාගමික අය මෙත්ත සූත්‍රය වැනි තැන්වල දැක්වෙනවා. ඒ අය හිතාගෙන හිටියා බුදුදහමේත් අනිත් ආගම්වලත් මෛත්‍රී භාවනාව සමානයි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ බුදුදහමේ දැක්වෙන මෛත්‍රිය විවේක නිස්සිතං, විරහග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමෙන් කියන කාරණය. බුදුදහමේ දැක්වෙන මෛත්‍රිය මෛත්‍රියෙන් නැවතින්නේ එක විවේකයට බර වෙච්ච එකක්, නිරෝධයට බර වෙච්ච එකක්, ඒ වගේම නිවන අභිමුඛ කරගෙන ඉන්න දෙයක් බව අවධාරණය කළා. ඒ නිසා බුදුදහමෙන් කියන මෛත්‍රියේ තියෙන සාරත්වයේ ඉහළ මට්ටම ගැඹුරු බව ඔබට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි සතිමත් බව. අද වර්තමානයේ බොහෝ දෙනා මයින්ඩ්ෆුල්නස් කියන කාරණය විස්තර කරනවා, පුහුණු කරනවා. ඒ බොහෝ විට කියන්නේ වර්තමානයේ තුල හිත තියන් ඉන්න, අතීතය අමතක කළා, අනාගතය අමතක කළා, වර්තමානය තුල ඉන්න, එතකොට ඔබේ මානසික ප්‍රශ්න අඩු වෙයි කියලා. බුදුදහමෙත් එහෙම මූලික ප්‍රාථමික අවස්ථාවක් ගැන මහරහවරෝවාද සූත්‍රය වැනි තැන්වලදී පැහැදිලි වෙනවා. රාහුල හාමුදුරුවෝ සති නිමිත්තට හිත තියාගෙන වර්තමානය තුල සාන්තව හිටපු ආකාරයක් ගැන දැක්වෙනවා. නමුත් පියුන්නතුනි ඒ සතිමත් භවයේ ආරම්භක පියවරක් විතරයි. ඒ සති නිමිත්තෙන් ආරම්භ කරන සම්මා සතිය බුදුදහමෙහි සම්මා දිට්ඨිය පෙරට කොට ගිහිල්ලා ඒක සතර සතිපට්ඨානට වර්ධනය වෙලා ඒක සතිපට්ඨාන භාවනාවක් බවට ගිහිල්ලා සමුදේවැය ස්කන්ධ පංචකයේ සමුදේවැය බැලීම දක්වා වූ ගැඹුරු විග්‍රහයක් බුදුදහමේ සතිපට්ඨාන තුළ විස්තර වෙනවා. අන්නේ සතිපට්ඨානයේදී සීලංච පරිසුද්ධං දිට්ඨිංච උජුකා කියපු ආකාරයට සිල්වන්ත භාවයත් දැක්ම සම්මා දිට්ඨිය දර්ශනය පෙරමුණේ තබාගෙන පිරිසිදු කරගෙන මේ ගමන යා යුතු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. පින්නතුනි මේ හැම දෙයකින්ම අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි මේ සංකල්ප ඔබ තේරුම් අරගෙන ඉන්නකොට වෙනත් කෙනෙක් බුදුදහම ගැන අගය කරනවා නම් ප්‍රශංසා කරනවා නම් බෞද්ධ බවටපත් වෙනවා නම් නැත්නම් මේ සම්බුදු සසුනේ පැවිදි වෙනවා නම් ලෝකේ කීර්තිමත් කෙනෙක් ඇතැමිට අපි උද්දාමයටපත් වෙනවා මේක බුද්ධ බුදුදහමට ලොකු වටිනාකමක් කියලා. මේකට හොඳ නිදර්ශනක් තියෙනවා. භාගතුන් වහන්සේ ජීවමාන කාලේ හත්තිගාම උග්ග කියලා ගෘහපතියෙක් හිටියා. මේ ගෘහපති සඳහන් කරන ඔහු ජීවිතයේ සුවිශේෂ කාරණා ගැන. ඔහු කියනවා ඔහු විවේකීවෙන අවස්ථාවලදී විශේෂයෙන් රාත්‍රී කාලේ දෙවිවරු ඇවිල්ලා ඔහුට කියනවා ඔබ ආරක්ෂා කරන මේ ධර්මයේ ඔබ පිළිපදින ධර්මයේ ස්වාකහත වූ දහමක් මනවින් දේශනා කරපු දහමක් කියලා සඳහන් කරනවා කියලා. මොහු ප්‍රකාශ කරනවා දෙවිවරු මට එහෙම සඳහන් කරන අවස්ථාවේදී මට කිසි විටකත් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මගේ හිත ඉල්පීමටපත් වෙන්නේ නැහැ. දෙවිවරු ඇවිල්ලත් දෙවිවරුත් මාත් එක්ක කතා බහ කරනවා කියලා. ඒකෙන් මම මේක සඳහන් කළේ පින්නතුණි. මනුස්ස ලෝකයේ කෙනෙක් වර්ණා කළා කියලා අපිට පින්නතුණි සතුට වෙන්න තියා. දෙවියෙක් බ්‍රහ්මයෙක් ඇවිල්ලා මේ බුදුදහම ඉදිරිපිට ප්‍රශංසා කළත් අපිට පින්නතුණි ඒක උද්දාමයටපත් වෙන කාරණයක් නෙවෙයි. මේක දෙවියන් බ්‍රහ්මයන්ගේ පැසසුමට ලක් වෙච්ච ලෝකේ පහළ වෙච්ච බුද්ධ ආදී උතුමන් ගියපු මගයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ධහමයි ඔබ මේ අහන්නේ ඔබ මේ පිළිපදින්නේ ඔබ මේ සරණ ගිහිලා ඉන්නේ. අන්න ඒ නිසා කිසි විටකත් මේ උතුම් දර්ශනේ අභියස අපේ කිසිම වෙලාවක පින්නතුණි දෙවනි විය යුතු නැහැ. මේ දර්ශනයෙන් අපේ ජීවිත පෝෂණය කරගෙන අපි උද්ධහමයටපත් වීම නෙවෙයි අපි එන්නේ නම අනතිමානී ගුණ අපි ඇති කර ගන්නට ඕන. අපේ ජීවිතය පෝෂණය වෙන්න වෙන්න අපේ ලොකු ආධ්‍යාත්මික සතුටක් අපේ ජීවිත තුළ ඇති වෙන්නට ඕන. ඉතින් ඒ අතින් මූලික පදනම විදියට ඊටාම ප්‍රඥාගෝචර විදියට මනවින් අපි දානය දෙන අතරේදී සිල්වන්ත ජීවිතයක් ගත කරමින් උපරිම ලෙස මෛත්‍රී සහගතව කාලය ගත කරමින් අපේ ලෞකික ජීවිතය අපි සාර්ථක කර ගන්නට ඕන. සංසාර චක්‍රය තුළ අපි නිතරම කුසලයේ තුල ඉන්නට ඕන. අන්නේ කුසලයේ තුල ඉඳීම තුල පින්නතුනි අපේ ගුණධම් වැඩි වෙන්න අපි ඉහෙළම ධම කරා නැඹුරු වෙනවා. බුදුදහමේ තියෙන ඊටාම සියුණු ඊටාම සියුම් මේ දර්ශනය කරා එන්න නම් පින්නතුනි අපේ ළඟ සාමාන්‍ය ජීවිතය තුල මනුෂ්‍ය ධම් උපරිම මට්ටමින් තියෙනට ඕන. අත්‍යරීම පුරුදු කලින කෙනෙක් වෙන්නට ඕන. නැචකුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරි උපවදීයන් කියපු ආකාරයට නොනැති අය විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් අපි නොකර ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපේ ළඟ සියුම් නුවණක් තියෙනට ඕන. ඒ වගේම ලෝයස සත්‍යයන් අපේම දරුවන්සේ දකින්නට මගේම දරුවන් නොයි මේ ලෝකේ ඉන්නේ කියලා දකින මට්ටමට අපේ හිත මනසෙන් දිනු වෙච්ච පමණටයි ඔබට මේ සද්ධර්මෙහි ඉහළම ස්ථානවලට ළඟා වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපේ ලෞකික ජීවිතය තුළ සුගතියක් ලබා ගන්න පුළුවන්. නමුත් පින්නොත්ින අපි බලාපොරොත්තු වෙන භාගතුන් වහන්සේ දේශනා කළ යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් සාන්ත පදයක් වෙත එළඹෙන්නට අපට පුළුවන් කමක් නැහැ. එළඹෙන්නට පුළුවන්කම තියෙන්නේ අපි මෛත්‍රියෙන් සිත පුරවාගෙන ඊර්ෂාව දුරු කළා මුදිතා ගුණයෙන් ලෝකයා කෙරෙහි ඉමහත් කරුණාවෙන් ඉන්න මානසිකත්වයකට පමණයි පින්නතුනි මේ ඉහෙළම දහම ශ්‍රවණය කරන්නටත් ඒ ආපු දහම ජීවිතය තුළ බැස ගන්නටත් ඒ ධර්මයෙන් ජීවිතය පෝෂණය කර ගන්නටත් පුළුවන්කම තියෙන්නේ. මෙන්න මෙතෙන්දී අර ලෞකික සම්මාදිටිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිටිය ලබා ගැනීමේදී පළවෙනි පියවර විදියට පින්නතුනි සුතමේ ඥානෙන් මේ දර්ශනය අසා දැනගන්නට ඕන. ඒ අසා දැනගත්තු දේ චින්තාමේ ඥානෙන් නැවත නැවතත් සිතන්නට ඕන. ඒක භාවනාමය පඤ්ඤා විදියට සමත විදර්ශනා භාවනාව ඔස්සේ අප ලබාගත් දැනුම ස්ථාවර කරගන්නට ඕන. එහි ආරම්භක පියවර තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ අවබෝධය ලබා ගැනීම. චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීම. පින්නතුනි මෙතෙන් පටන් ඉතාම අවධානයෙන් ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන සුවිශේෂී ධර්මයි අප මේ සාකච්ඡා කරන්නේ. ඔබ අහලා ඇති එදා පස්වග මහණුන්ට ධම්මචක්ක සූත්‍රය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කළා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ කරුණු බුදුහාඳුර සංක්ෂිප්තව දේශනා කළා. නමුත් පිනුතුනි මේ දේශනා වෙනත් ස්ථානවල ත්‍රිපිටකයේ වඩ වඩාත්ම ගැඹුරින් පැහැදිලි කරලා තියෙනවා. සත්‍ය සංයුත්තය, ඒ වගේම යමක ප්‍රකරණෙහි සත්‍ය යමකය, මේ වගේ තැන්වල චතුරාර්ය සත්‍ය පිළිබඳව පුළුල් විග්‍රහයන් එනවා. එදා පස්සගමනුන්ට ධර්ම දේශනා කරද්දී ඕන ප්‍රඥාවෙන් මුහු කරා ගිහිපු අය ඔවුන්ට සමහර කාරණා කෙටියෙන් කිව්ව ගමන් තේරුණා. නමුත් පිනුතුනි අපි ඊටත් වඩා සියුම් විදියට මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ලබා ගන්නට ඕන. මෙහිදී තාම වැදගත් විග්‍රහයක් බුදුදහමේ දැක්වෙනවා. විශේෂයෙන් යමක ප්‍රකරණයේ සත්‍ය යමකෙහි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඊටාම වැදගත් විග්‍රහයක් සඳහන් වෙනවා. මේ කරුණ ඊටාම මනමින් අසහා දැනගන්න. ඔබ කලිනුත් අහලා ඇති. ඒ අසහා දැනගත්තු කරුණ වඩ වඩාත්ම පැහැදිලි කරගන්නට ඊටාම ඕනෑකමින් ඔබේ ජීවිතයට වටිනාම දේ ලැබෙන සවනානුත්තරී ලැබෙන අවස්ථාවක් දසවන් වලින් වටිනාම දේ අසන අවස්ථාවක් කියන බලවත් විශ්වාසයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ කරුණ ශ්‍රවණය කරන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය විස්තර කිරීමේදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර. මේ හතරේදී සුවිශේෂ කරුණක් පැහැදිලි කරනවා. ඒ මොකද්ද? දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒ වගේම සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒ වගේම නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා එකක් තියෙනවා. නැත්තම් මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. මෙන්න මේ හතර අටක් බවට පත් වෙනවා. මෙන්න මේ ගැන අපට කිසියම් අවබෝධයක් තියෙනට ඕන. මොකද්ද? දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. පළමුව අපි තේරුම් ගමු දුකයි දුක සත්‍ය අතර වෙනස. බුදුරජාණන් වහන්සේ මෙහිදී විස්තර කරනවා යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ කායික දුකයි චේතසික දුකත් හැර යමක් තියෙනවා නම් අන්න ඒ දේ දුක සත්‍යයි කියලා. ඊළඟට දේශනා කරනවා යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් එය දුකත් වෙනවා, දුක්ඛ සත්‍යත් වෙනවා කියලා. පිනුතුනි මේක අවධානයෙන් අහන්නට ඕන. බුදු පියාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන කාරණය. මෙහෙම කිව්වහම ඔබට ඇතැමිට මේක මුලින්ම අහන කෙනෙකුට නම් ඇතැමිට පුදුම සාගත වෙන්න පුළුවන්. අපි යමතාක් දුකක් කියන්නේ කායික දුකයි චේතසික දුකයි දෙකක්. ඊට අමතර දුකක් අපේ ජීවිතවල නැහැ. එහෙනම් ඒක හැර වෙනත් දෙයක් තියෙනවා නම් ඒ මොකද්ද කියලා. පින්නතුනි මේ කායික දුක චේතසික දුක කියන දෙකම දේ අපි පසුව නිර්මාණය කරගන්න දේ. නමුත් ඒ දුක හෝ දුක සත්‍ය ඇති වෙන කලෙන් මූලික වෙති වෙන දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. අන්න ඒකටයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. අපි අතීත කරා වූ කර්මයන්ට සාපේක්ෂව අපි මේ මොහොතේ යම්කිසි අපේ ආයතනයකින් අපි අත්දැකීමක් ලබන මුල්ම අවස්ථාව. ඇස, රූපය, ඒ වගේම චක්කු විඥානය, ඊට පස්සේ ඇති වෙන මනෝ විඥාන ධාතුව, ඊළඟට ඊට පස්සේ ආයේ විපාක මනෝ විඥාන ධාතුවක් ඇති වෙනවා. මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව කියලා අවස්ථා දෙකක් තියෙනවා. මුලින් ඇස පහළ වෙනවා, ඒත් එක්කම රූපය සම්බන්ධ වෙනවා, ඒ දෙකම එකට සජීවී වෙනවා. ඊට පස්සේ ස්පර්ශය හටගෙන චක්කු විඥානය හට ගන්නවා. ඒ චක්කු විඥානය අරබයා ඒක මනෝ ධාතුවෙන් අරමුණු කිරීම වශයෙන් මනෝ විඥාන ධාතුවෙන් ඒක කිසියම් ප්‍රමාණයකට අවබෝධයක් ලබනවා. මෙන්න මේ අවස්ථාව සලකන්නේ සැපක්ක දුක්ක්ක්ක් නොවන අතීත කර්ම විපාක මට්ටමක් විදියට. මේක ඊටාම සියුම් අවස්ථාවක්. මේ අවස්ථාවේ අපට දිගටම රැඳෙන්න පුළුවන් කමක් නැහැ. මේක හටගෙන නිරුද්ධ වෙනවා. මෙහිදී විශේෂයෙන් පංච විඥානය ගැන සඳහන් වෙනවා. ඇසකන ආදී ආයතන පහෙන් ලැබෙන මුල් අත්දැකීම. මේ අත්දැකීම සඳහන් වෙනවා මේ විඥාන වලින් ඇස්කන්නාසාදී පංච විඥාන වලින් න කිංචි පරිජානාති කියලා. කිසිවක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මේ පංච විඥානයන්ගෙන් හඳුනා ගන්න පුළුවන් විතරක් නෙවෙයි. එතනින් සඳහන් කරනවා මේකට වෙන්නේ අභිනිපාත මාත්‍රේ පමණයි කියලා. ඒක අරමුණ සම්බන්ධ වීම විතරයි සිද්ධ වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා විභංගප්පකර ඊතාම පැහැදිලි විග්‍රහයක්. මේ පංච විඥානය විතරක් නෙවෙයි, මේ පංච විඥානයෙන් පස්සේ හටගන්න මනෝ ධාතුවෙන්වත් කිසියම් දෙයක් දැනගන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ හටගන්න මනෝ විඥාන ධාතුවෙන්වත් හඳුනා ගන්න බෑ කියලා. මේ අවස්ථාව සලකන්නේ විපාක මට්ටමක් කියලා. මෙන්න මෙතෙන්ට තමයි දුක්ඛ සත්‍ය කියලා සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න අවස්ථාව. ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව මෙන්න මේකට තමයි අපි මේ මුල් අත්දැකීමට තමයි පිරිසිදු අත්දැකීම කියලා හිත ප්‍රභාස්වරයි කියලා කියන්නේ. මෙන්න මේ මූලික අවස්ථාවේ ලැබෙන අත්දැකීම. හැම මොහොතෙම අපි මේ අත්දැකීම ලබනවා. නමුත් ඒක ඊටාම ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඒක අපට පිළිහිටලෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි යමක් තේරුම් ගන්නකොට ඒ බාහිර දැකපු දේ අපේ මනසට අනුව අපි තේරුම් ගන්නේ අර මුල් අත්දැකීමෙන් නෙවෙයි. ඒ අත්දැකීම නිරුද්ධ වුණාට පස්සේ බාහිර රූපයක් ඇතැයි කියන හැඟීමෙන්, බාහිර ලෝකයක් ඇතැයි කියන හැඟීමෙන්, බාහිර ලෝකයක් නැති වුණත් අභ්‍යන්තර ලෝකයක් හරි ඇතැයි කියන මේ අවිද්‍යා සහ භව තණ්හා කියන සංයෝජන ධර්ම දෙක සහිතව තමයි අපේ ලෝකේ දුක නිර්මාණය කරගන්නේ. අපට කායික මානසික දුකක් එනවනම් අන්න ඒ කායික මානසික දුකට සඳහන් කරන්නේ ඒක දුක කියලා. හැබැයි ඒකට දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. ධම්මචක්ක සූත්‍රයේහි දුක්ඛං අරිය සත්‍යං කියන කේදී ජාතිවි දුක්ඛා ජරාවි දුක්ඛා ආදී වශයෙන් විග්‍රහ කළා. සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකෙන් මේ දුක්ඛ සත්‍යයේ දුක පිළිබඳව සම්පූර්ණ විග්‍රහය කරලා ඒකම දුක්ඛ සත්‍ය විදිහටත් බුදුහාමුදුරුවෝ දැක්කුවා. ඇයි ඒකට හේතුව? අර ස්කන්ධ පංචකේ අරමුණු කරගෙනයි මේ නව කර්ම ඇති කරගෙන තමා කායික මානසික දුක් ටික ඇති කරගත්තේ. ඒ නිසා අර මුල් අත්දැකීමත් මිශ්‍ර වෙලා තියෙන නිසා ඒකට දුක සත්‍ය කියලාත් කියනවා. හැබැයි ඒක සියුම් ගියාට පස්සේ සියුම් විග්‍රහයේදී දුක සත්‍ය කියලා කියන්නේ අර මුලින්ම ලැබෙන අත්දැකීම. එතකොට පින්නතුනි දුක කියන එක මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. ලෙඩ වෙන එක, මහලු වෙන එක, මරණයටපත් වෙන එක, ප්‍රිය විප්‍රයෝග කියන එක මේක ලෝකේ සාමාන්‍ය කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන්. භාගවතුන් වහන්සේ ගිහිගෙන් නික්මෙන කලින්ම මේ දුක තේරුම් අරන් හිටියා. එහෙම තේරුම් අරගෙන හිටිය භාගවතුන් වහන්සේ තමයි සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දේශනා කළේ පුබ්බේ අනුනුස්සසේසු ධම්මේසු කියලා. මට පෙර නොයසෝ විරෝ ධම්මසක් පහළ වුණා කියලා කියන්නේ අර ජාතිපි දුක්ඛා කියන කතාවෙන් නෙමෙයි පින්නතුනි. ඊට වඩා ගැඹුරු විග්‍රහයකට යනවා. මෙන්න මේ කායික දුකත් චේතසික දුකත් නොවන මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව පිරිසිදු වූ හිත ප්‍රබාසරයි කියන මට්ටමින් ස්කන්ධ පංචකයේ මුල් හට ගැනීම. මේ ගැන ඔබට විස්තර බලන්න ඕන නම් බලා ගන්න පුළුවන් පටිසම්භිදා මග්ග කියන පොතේදී. චර්යා නානත් ඥානේහි විඥාන චර්යා කියන අවස්ථාවේදී පටිසම්භිදා මග්ග විග්‍රහයේදී ඔබට දැක ගන්න පුළුවන් චර්යා නානත් කියන ඥානේ විස්තර කිරීමේදී විඥාන චර්යා කියන විස්තරයේදී මේ ගැන පුළුල් විග්‍රහයක් භාගතුන් වහන්සේගේ අනුශාසනාව මත සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් කළ තියෙනවා. මෙන්න මේ විඥාන චර්යා මට්ටම තමයි පින්නතුනි දුක්ඛ සත්‍ය විදියට අපට පැහැදිලි කරගන්න පුළුවන්. අන්න එය පිළිබඳව අනවබෝධය නිසා ඒකම පාදක කරගෙන කිසියම් කෙනෙක් අවිද්‍යා හා භව තණ්හා තුල හිටියනම් ඔහුට බාහිර ලෝකයක් නිර්මාණය වෙනවා. ඔහු බාහිර දෙයකට ආසා කරනවා. එතකොට අපි ආසා කරන බාහිර දෙයට කියන්නේ ඊළඟට අපි බලන්නේ සමුදය සහ සමුදය සත්‍ය කියන දේ. එතකොට මෙතෙන්දී පින්නතුනි ඊටම වැදගත් සමුදය සහ සමුදය සත්‍ය තේරුම් ගැනීම. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ බාහිර තියෙන රූප ශබ්ද ආදියට තමන් ආසා කරනවා කියලා. නැත්තම් තමන්ගේ හිතට ආසා කරනවා කියලා හිතන්නත් පුළුවන්. පින්නතුනි ගැඹුරට ගියාට පස්සේ බලන විග්‍රහය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා විග්‍රහය. ලෝකෙ තියෙන ලස්සන පිරිසිදු දේවල් පිවිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. එහෙනම් කාමයේ වෙන්නේ මොකද්ද? අභ්‍යන්තරයේ මේ සංකල්ප රාගයටයි. බාහිර ලෝකේ දේවල්ට කාමයේ කියලා නෙවෙයි කියන්නේ. ඒවට කියන්නේ කාම ගුණ කියලා. කාමේ හෝ රාගයේ කියනක ඇති වෙන්නේ තමන්ගේ මේ ස්කන්ධ පංචකේ අරමුණු කරගෙන අර මුලින් ඇතිවෙච්ච ස්කන්ධ පංචකේ අරමුණු කරගෙන අවිද්‍යාව සහ භව තණ්හා කියන මේ සංයෝජන හේතුවෙන් අපි අභ්‍යන්තරයේ ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධයක් විදියට තමන්ගේම අභ්‍යන්තර ජීවිතයට කැමැත්තක් ඇති වෙනවා. මේකට නන්දි රාගය කියලාත් කියනවා. මෙන්න මේ නන්දි රාගය තමන්ටම තමන්ගේ ජීවිතයේ ජීවත් කරවන්න තියෙන ආසාව. මෙන්න මේ ආසාව නිසා තමයි අපි බාහිරට ආසා කරන්නේ. පින්නතුනේ ඒ බාහිර දේ පේන එක හරියට අයිස්බර්ග් එකක් ගත්තොත් අයිස්බර්ග් එකේ අර වතුරෙන් උඩට පේන කොටස වගේ බාහිරට ආසා කරන ස්වභාවය. අයිස්බර්ග් එකකින් යට කොටස තමයි මෙන්න මේ පංචවානස්කන්ධයක් හදාගෙන සංකේතේන පංචපාදාන කන්දා කියපු විදියට මේ අපි ඇති කරගන්නා වූ පංචවානස්කන්ධ ලෝකය නැත්තම් තමන්ගේම අභ්‍යන්තරයට ආසා කිරීම තමයි ඒක ඊටාම ගැඹුරු ඉඩකඩක වපස්සරියක පැතිරිලා තියෙනවා. මෙන්න මේ මතයි මේ අයිස්බර්ග් එකේ යට කොටස නිසා යර ඉහළ මුදුන කොටස පේන්නේ. මුදුන කොටසේ පැවැත්මක් තියෙන්නේ. අන්න ඒ නිසා ඊළඟට අපි බලන්නට ඕන Nirodha saha Nirodha satya කියන දේ. Nirodha කියන්නේ බාහිර දෙයක් අපි අවිද්‍යාවෙන් පනවාගෙන දරුවෙක් හෝ ගයක් හෝ දේපලක් යම් කිසි දෙයක් බාහිර ඇතැයි කියලා මුලින් අවිද්‍යාවෙන් අරගෙන ඒ අරගත්තු දේ කැඩෙන බිඳෙන ස්වභාවය වෙනස් වීම මෙනෙහි කිරීමට කියනවා Nirodha කියලා. ඇති දෙයක නැතිවීම. නැත්තන් නැති ප්‍රත්‍ය කියන එක ගන්න පුළුවන් අපට. නමුත් බුදුදහම කියන්නේ මේ අවිද්‍යාවෙන් ගත්තු දෙයක කැඩෙන බිඳෙන එක බැලීම නෙවෙයි. ඒක ලෝකය තුල කියන Nirodha. අන්න ඒ තුල ගිහිලා තමයි බාහිර ලෝකයෙන් දුක ඇති වෙනවා. බාහිර රූප ශබ්ද ආදිය නොබල ඉන්න ඕන කියන හැඟීමට යන්නේ අර Nirodha විතරක් දන්න අය. Nirodha සත්‍ය දකිනෝ නම් පිනතුනි අපිට අනුත්පාද Nirodhaයකට යන්නට ඕන. අනුත්පාද Nirodha කියලා කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට හේතු ටික සාදා නොගන්නට අභ්‍යන්තරයෙන්ම නිවීමක් තමයි. රාගක්කයෝ දෝසක්කයෝ මොහක්කයෝ කියපු විදියට විශේෂයෙන්ම අවිද්‍යාව දුර වෙන විදියෙ දර්ශනයක් තුල වාසය කිරීම තමයි දුක්ඛ Nirodhaය තුල Nirodha සත්‍යයක් විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඊළඟට මාර්ගයක් තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. මාර්ගය කියලා හිතාගෙන දුකෙන් නිදහස් වීමේ මාර්ගය විදියට ලෝකයන් සලකන්නේ මොකද්ද? බාහිර ලෝකයෙන් ලස්සනට තියාගන්න එක, දුව දරුවන්ට ඥාතින්ට සලකන එක, ධනෙපෙයීම, මෙන්න මේ වගේ දේවල් තමයි ලෝකයේ තුල සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන අය මාර්ගය විදියට සලකන්නේ. දුකෙන් නිදහස් වීමේ මාර්ගය විදියට සලකන්නේ. ඇතැම් විට සමහර අය දන් දීම දුකෙන් නිදහස් වීමේ මාර්ගය විදියට සලකන්න පුළුවන්. ඒත් ඔහු බාහිර ලෝකයක් තුලයි මේ මාර්ගය යන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇතැම් අය සිල්වත් වීම කියන එක මම පංචශීලය රකිනවා, මම අටසිල් රකිනවා කියලා හිතලා එතනින් මාර්ගයක් පනවන්න පුළුවන්. සීලවන්ත ජීවිතය බුදුදහමේ අගය කළා තියෙනවා. නමුත් ඒ රකින සීලයත් අප ලෝකයේ තුලමයි ඉන්නේ. ඇති ලෝකයක් තුල අපි සංවර වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට සමහර කෙනෙක් භාවනා කළා මෛත්‍රී භාවනාව ආදී භාවනාවකින් දිනු වෙලත් මේ මාර්ගය තුල ඉන්න පුළුවන්. ප්‍රථම ධානය ආදී ධාන ලබන්න පුළුවන්. රූපාවචර ධාන හතරම ලබන්න පුළුවන්. රූපාවචර ධානයත් ලබාගෙන ආකාසාං අන්තෝ කියලා අනන්ත වූ ආකාශය මෙනෙහි කරලා අරූපාවචර ධාන ලබන්න පුළුවන්. ආකාසානංචායතන ධාන විදියට ප්‍රථම අරූපාවචර ධාන විදියට. නැත්නම් විඥානං අනන්තෝ කියලා, විඥානං අනන්තං කියලා, විඥානය අනන්තයි කියලා විඥානංචායතන වඩන්නත් පුළුවන්. නැත්ති කිංචී කියලා කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතන වඩන්නත් පුළුවන්. නැත්තම් කිසිවක් ඇත්තේ නැත, නැත්තේ නැත කියන පදනම ඉඳගෙන නේව සංඥා නා සංඥායතනෙ වඩන්නත් පුළුවන්. මේක තමයි මාර්ගය කියන්නේ පින්නතුනි. සාසද දෘෂ්ටියේ ඉඳගෙන නැත්තම් ලෝකයක් ඇත හෝ නැත කියන අන්තයක ඉඳගෙන ලෝකයේ තුල හිත දිනු කරන්න ගිහිපු ගමන. බාහිර රූපයක් නැත කියන මට්ටමට ගිහිල්ලා ඇතැම් විට බාහිර කිසිවක් නැත ඇත කියන අන්තවලටත් ගිහිල්ලා අවසානයේ මේ සියල්ලක්ම මෙනෙහි කරන අභ්‍යන්තර පුද්ගලයෙක් ඉන්නවා කියන නිමිත්තක විඥානයේ බැසගෙන වුන් තියෙන්නේ. ඒ නිසා බුදුදහමේ සලකන්නේ අපේ පුඤ්ඤාභිසංකාර සකස් කළත් ඒ වගේම ආනෙන්ජාබි විදියට අරූපාවචර ධාන මට්ටමට හිත දියුණු කළත් මේ සියල්ලක්ම සිද්ධවන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා. මාර්ගයේ ස්වභාවය මේක. නමුත් මාර්ග සත්‍ය කියන්නේ මේට වඩා ගැඹුරු දෙයක් පිනතුනි. මාර්ග සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ පෙරට කොට යන ගමන. ඒ සම්මා දිට්ඨියේදී මෙන්න මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි දැනුමකින් ඒ තැනැත්තා මේ ඇත නැත කියන අන්තවලින් දුර වෙලා දිට්ඨින්ච අනුපගම්ම සීලවා කියපු විදියට රූපාදී ස්කන්ධ පංචකේ හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හට ගන්නා වූ ස්කන්ධ පංචකය හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. මේ අන්තේනොත් නිරුද්ධ වෙනවා. මෙන්න මේ දෙකෙන්ම නිරුද්ධ වුණු දර්ශනයක් ඇතුව අස්මින් සති දං හෝති ඉමස්මින් සති දං හෝති මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. ඉමස් උපාදාය දං උප්පජ්ජති මේ හට ගැනීමෙන් මේ හට ගන්නවා. ඉමස්මින් අසති දං නොහෝති ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති මේ නැති කල්ලි මේ නැති වෙලා යනවා. මේ නිරෝධයෙන් මෙහි නිරෝධයට පත් වෙනවා කියන මෙන්න මේ පටිච්ච සමුපාද විග්‍රහය තුල අවබෝධය ලබන්නට ඕන. නැත්තම් අනිත්‍යතාවය දැනගන්නට ඕන. අපේ ජීවිත යම්තාක් අපි අත්දැකීමක් ලබනවා නම් ඒ සියල්ලක්ම ඇස කන නාසාදී ඉන්ද්‍රිය 6 රූපාදී අරමුණු 6 චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ 6 මේ හැම දෙයකම ස්වභාවය මොකද්ද? ඒව අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මොකද්ද? අහොත්වා සම්බුතං හුත්වා නවවිසති පෙරණොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීමේ ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේක තමයි ජීවිත යථාර්ථයේ පිනතුනි. මෙන්න මේ ජීවිත දර්ශනය දැකලා ඒ තුල ඉඳගෙන බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියට සම්මා දිට්ඨිය තුල පිහිටලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවාදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පිළිපදිනකොට ටිකෙන් ටික අපේ ජීවිතයේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කායේ කායනුපස්සී විහෙරති කායේ කායනුව බලමින් වාසය කරනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතේ සිතානුව බලමින් වාසය කරනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සිතවිලිවල නැත්තන් ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. පින්නතුනි ඇයි මෙහෙම අපි වාසය කරන්නට ඕන? අපි වාසය කරන්නට ඕන අපේ හිතේ තියෙන අවිද්‍යාව දුරු කරගන්නට. ඒ අවිද්‍යාව මතයි භව තණ්හාව ඇති වෙලා අපි මේ සංසාර චක්‍රය තුල දුකටපත් වෙන්නේ. මොකද්ද පින්නතුනි අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ අපි ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ පේන රූපය පේන්නේ ඒ තියෙන විදියටම කියලා. ඒ පේන රූපය ඕනෑම කෙනෙකුට මම දකින විදියටම දකින්න පුළුවන් කියලා හිතනවා. පින්නතුනි ඒ පේන රූපය තමන්ට පේන්නේ මේ මොහොතේ තමන්ගේ කර්මයෙන් සකස් කළ දීපු ඇස කියන ආයතනයට සාපේක්ෂවයි. ඒ විතරක් නෙවෙයි ඒක වෙනත් කෙනෙකුට වෙනත් අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ පේන රූපය මේ මොහොතේ තමන්ට රූපයක් විදියට පේනොනට ඊළඟ මොහොතේ තමන්ගේ මනස වෙනස් වුණොතින් ඒ වෙනස් වෙච්ච මනසින් සකස් කළ දෙන චක්ඛායතන නැත්තම් චක්කු ධාතු නැත්තම් ඇස කියන ආයතනෙන් නිර්මාණය කළ දෙන රූපය ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. මිලක්ක තෙස්ස කියලා එක්තරා පුද්ගලයෙක් හිටිය බුදුහමරෙන් කාලේ ඔහු කරපු සත්ව ඝාතනයෙන් කරපු අකුසලයක විපාක විදියට ඔහුට වතුර තිබෙද්දිත් ලිංගවල කලවල වතුර තිබෙද්දිත් ඔහුගේ කර්මයේ බලපෑම නිසා ඔහුගේ ඇසට ඒ වතුර නොපෙනී ගියා. මේකම තමයි ඇතැමිට ඉතාම පිරිසුදු ජලාශ ළඟ ඉන්න සමහර ප්‍රේතයන් සමහර අමනුෂ්‍යයන් ඔවුන්ට ඒ ජලය ඇතැමිට පේන්නේ නැහැ. ඇතැමිට වැලි කතරක් වගේ පේන්නේ. ඇතැමිට වතුර තිබුණට ඒ වතුර ඔවුන්ට පේන්නේ ලේසරව විදියට පේන්නේ. පින්නතුනි මේක තමයි ආයතන වලින් සකස් කළ දෙන ලෝකය. ඒ විතරක් නෙවෙයි අපි ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ පේන රූපය කලින් තිබ රූපයක් මා දැක්කට පස්සෙත් මේක එහෙමම ඉතුරු වෙනවා කියලා. පින්නතුනි මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. අපිට මේ පේන රූපය කලින් තිබුණු රූපය කියලා අපට සම්මුති ලෝකය අනුව තීරණය කරන්න පුළුවන්. ඒක සම්මුති සත්‍ය. නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට පින්නතුනි මේ රූපය නිර්මාණය වෙන්නේ මේ මොහොතේ. හරියට අපේ කැමරාවකින් කලින් ක්‍රමයට අර රීල් එක දාලා අපේ ෆොටෝ එකක් ගන්නකොට ඒ මොහොතට ආලෝකයේ විනිවිද ගිහිල්ලා ෆොටෝ එකක් නිර්මාණය වුණා වගේ හැම මොහොතෙම අපේ මේ ඇස බිඳී යෑම වශයෙන් රූපය නිර්මාණය වෙනවා. ඒක කලින් තිබෙච්ච රූපයක් එක දිගට එනව නෙවෙයි. ඒ මොහොතට අපේ ඇස් කන්න ආසාදී ආයතන වලින් මේ රූප ශබ්ද ආදී නිර්මාණය කළ දෙනවා. ඒ හැම සිතුවිල්ලක්ම වර්තමාන මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ ඊළඟ සිතට, ඊළඟ ආයතන ලෝකයට උපකාරයක් කළා, හේතු සකස් කළ දීලයි මේ මොහොතේ නිර්මාණය වෙන්නේ. පින්නුතුනි, මේක තමයි ලෝක යථාර්ථය. එතකොට මෙන්න මේ අවබෝධයත් එක්ක අපට ටිකෙන් ටික අවිද්‍යාව දුරු වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, මේ අවිද්‍යාවේ තුල ඉඳීමේහි ප්‍රතිඵල විදියට අපට ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ දැන් වර්තමානයේ පේන රූපයයි මම මේ අත්විඳින්නේ කියලා. නිදසුනක් විදියට අපේ කෑම ටිකක් භාජනයක දාලා අපි කෑම කන අවස්ථාවක අපට හිතෙන්නේ කට රස දැනෙනකොට මේ පිඟානේ තියෙන කෑම ටිකයි අපට රස දැනෙන්නේ කියලා. ඇත්තටම පින්නතුනි, අපට රස දැනෙන්නේ දිවට ගත්ත ආහාර ටික. අන්න ඒ වගේම තමයි අපි ඇසට රූපයක් බලනකොට අපට හිතෙන්නේ මේ වර්තමානයේ පේන රූපයේ තමයි මේ අත්විඳින්නේ කියලා. නමුත් පින්නතුනි, අපි ඇසට රූපයක් දැකලා ඒක තේරුම් ගන්නකොට, ඒක රූපයක් කියලා හඳුනා ගන්නකොට, ඒ ගැන තේරුම් ගන්නකොට, ඊට මුල් වෙච්ච අර මුල් අත්දැකීම ඇස, ඒ වගේම රූපය, ඊට අදාළ චක්කු විඥානේ, ඒ ඔස්සේ හටගත්තු තින්නම් සංගති පස්සෝ කියපු විදිහට හටගත්තු ස්පර්ශය, ඒ වගේම ඒ තුලින් හටගත්තු මූලික චේතනාව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව, මේ සියලුම අවස්ථා පසුගල්ලා ගිහිල්ලා නව කර්ම විදියට මන ආයතනය හා ධර්ම ආයතනෙන් අපේ නව කර්ම විදියට සකස් කරගත්තු මනෝ විඥානයනොයි අපි මේ වර්තමානයේ යමක් අත්විඳින්නේ. පුදුමේ පින්නතුනේ ඒක නෙවෙයි. ඒ අත්දැකීම අපි මේ මොහොතේ ඔබ ඇසින් දකින රූපය ඔබ තේරුම් ගන්නකොට අර මුල් අත්දැකීම සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ලෝකයකයි අපි මේ ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධයක් කරගෙන අපි මේ ලෝකයක් නිර්මාණය කරගෙනත් විඳින්. මෙන්න මේක තේරුම් යනකොටම පින්නතුනි අපට අවබෝධයක් ලැබෙන්නට ඕන. මොකක්ද අවබෝධය? අපි යම් තාක් ජීවිතේ යමක් ගැන හිතනවා නම් අපි බොහෝ විට යමක් ගැන හිතන්නේ රූපයක් එක්ක සම්බන්ධ කරලා. අතීත අරමුණක් ගැන කල්පනා කරන්න, ඔබේ අම්මා ගැන වෙන්න පුළුවන්, ඔබ ශ්‍රී ලංකාවේ හිටිය නිවස වෙන්න පුළුවන්, ඇසුරු කරපු ඥාතියෙක් වෙන්න පුළුවන්, කරපු රැකියාව වෙන්න පුළුවන්, යම්කිසි සිද්ධියක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔබ හිතන්නේ යම්කිසි රූපයක් එක්ක. වැඩි දෙයක් තමයි ලුණු කියලා කිව්වත් ලුණු කැටයක් තමයි ඔබට මතක් වෙන්නේ. මලක් කියලා කිව්වත්, රෝස මලක් කිව්වත්, රෝස මල් සුවඳ කිව්වත් ඔබට මතක් වෙන්නේ මලක්. පින්නතුනි, මේ හැම තැනම අපට රූපයක් නිර්මාණය වෙනවා. නමුත් ඒ නිර්මාණය වෙන රූපය අපි මේ අවිද්‍යාවෙන් ගන්නේ. අපේ නාම රූප විඥාන කියන මෙන්න මේ සිද්ධාන්තයේ මත මේ ඇතිවන අනවබෝධය නිසා මේ නාම රූප විඥාන එකට ගැට ගහලා මේ දෙක එකක් හැටියට අපි ගන්නවා. නමුත් පින්නතුනි, අපි යමක් සිහි කරන අවස්ථාවේදී අපි රූපයක් කියලා සිහි කරාට අපි සිහි කරන්නේ අපේම මනස කියන බව දැනගන්නට ඕන. අපි මේ ජීවත් වෙන්නේ ඇසෙන්වත්, රූපෙන්වත්, කනෙන්වත්, ශබ්දෙන්වත්, මේ පංච විඥාණයෙන් නෙවෙයි පින්නතුනි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ මේ මනෝ විඥාණයෙන්. අපි කරන සියලුම කාරණා සිද්ධ කරන්නේ වැඩි දෙයක් තියා ඇවිදීම ආදී කරුණක් හිටන් අපි සිද්ධ කරන්නේ මනෝ විඥාණයෙන් කියන විග්‍රහයක් එනවා. අපි කතා බහ කරන්නේ, අපි යමක් ගැන හිතන්නේ, අපි යමක් රස විඳින්නේ, මේ සියල්ලක්ම කරන්නේ පින්නතුනි අපි ඒ අත්දැකීම භුක්ති විඳින අවස්ථාව මනෝ විඥාන අවස්ථාව. මෙන්න මේ මනෝ විඥාණය කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ පංච උපාස්කන්ධයක් බවට පත් කළ අපි විඳින ලෝකය. මෙන්න මේ ලෝකය තේරුම් නොගත්තොත් අපි මොකද්ද වෙන්නේ? දැන් මේ සිදුවෙන්නේ මේ අභ්‍යන්තර ක්‍රියාවලියක් කියලා තේරුම් නොගත්තොත්, අපි බාහිර රූපයක් ඇතැයි කියලා ගත්තොත් ඒක හඳුනා ගන්න ඕනේ නැහැ. ඒක දරුවා, ඥාතිවරයා, හිතවතා, භාණ්ඩය කියලා හඳුනා ගන්න ඕනේ නැහැ. බාහිර ඉදිකටු මාත්‍රයක හරි දෙයක් අපට ඇතැයි කියලා තේරුනොතින් අපි පින්නතුනි මේ භවය සකස් කරගෙන ඉන්නේ. භවය කියලා කියන්නේ ඒ භවයත් එක්කම ජාති කියන එකක් නිර්මාණය කරගන්නවා. අපි අස්කන්නාසාදී ආයතන සකස් කරගෙන අර ස්පර්ශ නිරෝධ වෙච්ච දෙය තවදුරටත් ඇතයි කියලා අපි ආයතන ලෝකයක් ඇති කියලා ගන්නවා. මෙන්න මේ අවිද්‍යා සහගත වූ ඇසේ පහළවීමයි දුකේ පහළවීම ජාතිය විදිහට සලකන්නේ. අන්න ඒ ජාතිය තුල ඉන්නකොට අපට පින්නොතුනි ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. බාහිර යමක් ඇතයි කියලා හිතනවා නම් වැඩි දෙයක් තියා අපේ ශරීරයේ හරි අපි තියනවා කියලා ඇති දෙයක් කියලා ගත්තොතින්. හැබැයි මේකෙන් කියන්නේ නැති දෙයකට යන්න නෙවෙයි පින්නොතුනි කියන වරදවා තීරුම් ගන්න එපා. රූපයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ඒ රූපය හේතුඵල ධම්ම මත ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඒක ක්ෂණික අත්දැකීමක්. ඒ රූපය තුල පිහිටලින් අපට පුළුවන් කමක් නැහැ පින්නතුනි. අපට මෙනෙහි කරන්න පුළුවන් කම තියෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච අතීත රූපය විතරයි. ඒ නිසායි දෙට්ටේ දෙට්ටමත්තන් කියලා කියන්නේ. දුටු දෙහි දුටුවා විතරයි කියලා හිතන්න. දෙට්ට කියන්නේ අතීත කිතකයක් විදිහට තියෙන කෘදන්තයක් විදිහට තියෙන්නේ. දස්සනත්තේ දස්සනමත්තන් කියලා නෙවෙයි බුදුහම දේශනා කළේ. දුටු දෙහි දුට් පමණයි කියලා. වර්තමානයේ සිහි කරන නෙවෙයි මේ කියන්නේ. අර මූලික අධ්‍යක්ීමටම හිත තියලා ඒක මේ වෙලාවෙන් නිරුද්ධ වෙලා කියලා දකින්නටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. අන්න ඒක දැකපු පමණට පින්නතුනි බාහිර රූපයක් දකින පමණට තමන්ට පේන්නේ තමන්ගේ මේ අභ්‍යන්තර ලෝකයක් හටගෙන නිරුද්ධ වෙන ආකාරයයි තේරෙන්නේ. ඒ වගේම තමන් බුදුහාඳුර කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මෙන්න මෙතන තමයි පින්නතුනි සද්ධාති තතහගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව ශ්‍රද්ධාව බැසගන්න ප්‍රධාන ස්ථානය වෙන මෙතන. සුතමේ ඥාණයෙන් අපි ඇති කරගන්න විශ්වාසය මෙතන. තමා දකින අහන දේ බාහිර ඇතැයි කියලා හිතුවොත් තමා අවිද්‍යාව භව තණ්හා තුල ඉන්නේ. ඒ තුලින් ජරා මරණ ස්පර්ශ කරමින් තමන් ඉන්නේ. එහෙනම් තමා මේ අත්විඳින ලෝකය මේ මොහොතේ හටගත්තා වූ පංචපාරස්කන්ධයක ප්‍රතිඵලයක්. මේ අභ්‍යන්තර ලෝකය හටගන්න නිරුද්ධ වෙන ලෝකයකයි තමන් ඉන්නේ කියලා දැක්කොත් ඒ දකින්න දකින්න තමන්ට පේන්නේ අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණා කියන එකයි තමන් දකින්නේ. ඒ දකින පමණට තමා මෙනෙහි කරනවා මේ ඇස කියන කනිත්‍යයි. ඇස චක්කුං අහුත්වා සම්බුතං, රූපං අහුත්වා සම්බුතං, චක්කු විඤ්ඤාණං අහුත්වා සම්බුතං, චක්කු සම්පස්සං අහුත්වා සම්මුතං හුත්වා නබවිසති ආදී වශයෙන් දැක්වෙන විදිහට මේ ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සාදී මේ සියලුම අත්දැකීම් පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා තමා දකිනවා. මෙහෙම දකින්න දකින්න පිනතුනි මේ තැනැත්තා අභ්‍යන්තරේම නිවෙන සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙතෙක් කලක් වේගෙන් බාහිර ලෝකයේ හඹා ගියා අපි, සතුට සැනසම හොයාගෙන බාහිර ලෝකයට ගියා අපි දන්නවා බාහිර ලෝකයේ කොයිතරම් දේවල් හඹාගෙන ගියත් ඒ හැමදේම ජරා දුකින් යුක්තයි. ඒව වෙනස් වෙනකොට ඒ තුලින් දුකටපත් වෙනවා කියන එක දකිනවා. ඒ වාගේම මරණ දුක ස්පර්ශ කරන සිද්ධ වෙනවා කියන කාරණේ දකිනවා. බාහිර යමක් ඇතැයි කියලා ගත්තොතින් ඒ දකින පමණට ජරා මරණ ආදී දුක් ටික ස්පර්ශ කරන විතරක් නෙවෙයි, ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ වෙන් වෙලා යනකොට අපට දුක අනිවාර්යයෙන්ම විඳින සිද්ධ වෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න නම් අපි ඉක්මනින්ම මොකද කරන්නට ඕන? මේ යථාර්ථයේ තේරුම් අරගෙන අවිද්‍යාව දුරු වෙන ආකාරයට අභ්‍යන්තරයේ දෙසට යොමු වෙන්නට ඕන. තමයි මේ අභ්‍යන්තර දෙසට යොමු වෙන නම් මේ සිද්ධාන්තයේ තේරුම් අරගෙන හැකිතාක දුරට ඇස කන ආදී ආයතන වල අනිත්‍යතාවය, රූප ආදී අරමුණු වල අනිත්‍යතාවය, චක්කු විඥාන ආදී විඥානයන් හටගෙන නිරුද්ධ වෙනවා කියන අවබෝධයට අපිපත් වෙන්නට ඕන. මෙන්න මේ අවබෝධය තුළ ඉන්න පමණට මොකද්ද වෙන්නේ පින්නතුනි? අපි දන්නවා බුදුහාඳුර දේශනා කළා යමක් ඇති වුණා නම් ඇති වුණා කියලා කියන්නේම මේ රූපාදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමයි ඇති වුනේ. යමක් නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේත් මේ පහමයි. මේට අමතර ලෝකයක් අපේ නෑ කියන එක දන්නවා. ගද්දුල බද්ද වැනි සූත්‍රවල සඳහන් කරන්නේ හරියට කණුවක බැඳලා ඉන්න, දන් වැලකින් බැඳලා ඉන්න බල්ලෙක්. ඒ කණුව වටාම ඇවිදින්න වගේ අපත් අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඔස්සේ දිවෙන ජීවිතයක් අපි මේ ගත කරන්නේ. පින්නතුනි මෙන්න මේක තේරුම් ගත්ත පමණට මේ දුකෙන් නිදහස් වීම සඳහා මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැනගන්නවා. මේක නිසි ආකාරයෙන් දැනගන්නවා. මේකේ ස්වභාවය මේක. අපේ ජීවිතය කියලා කියන්නේ අපි රූප ශබ්ද ආදී බාහිර දෙයක් පැනෙව්වට ඇත්තටම අපි ජීවිතය කියලා අත්විඳින්නේ මේ බාහිර දෙයක් නෙවෙයි, අපේම මනස නේද? ඒ මනසත් නිත්‍ය දෙයක් නෙවෙයි, ඒකත් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ මනස විතරක් නෙවෙයි, රූප වේදනා සංඥා සංඛාර කියන අනිත්‍ය ස්කන්ධත් ඇතුළු මේ තමන්ගේ අභ්‍යන්තර ලෝකයේම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට මේක හට ගන්නවා, මේක නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා. මෙන්න මේක දකින පමණට පින්නතුනි තමා බාහිර ලෝකෙන් නිදහස් වෙනවා, බාහිර දුකෙන් නිදහස් වෙනවා. නිවෝසේ ගමන් කරන පමණට තමන්ට ලෙඩ දුක් ආදී දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ තමා ලෙඩ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ තමන්ගේ භෞතික ශරීරයේ ලෙඩ වෙනකොට ඒ වේදනාව ස්පර්ශයෙන් හටගන්න දෙයක් කියලා දකිනවා. ඒක තමන්ගේ දෙයක් කියලා ගන්නෙ නැහැ. බාහිර දෙයක් වෙනස් වෙනකොට, පුද්ගලෙක් වෙනස් වෙනකොට ඒක හේතුඵල ධමක වෙනස් වීමක් කියලා දකිනවා මිසක් ඒක තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතිවරයා, තමන්ගේ අම්මා තාත්තා ලෙඩ වෙනවා මහලු වෙනවා කියන මේ මිත්‍යා සංකල්පයෙන් දුර වෙලා ඔහුට පේන්නේ හැම වෙලාවෙම මේ හේතුඵල ධමක සිද්ධාන්තයක්මයි පේන්නේ. එහෙම පේන්න ඔහු ජීවිතයේ වඩාත්ම විශ්වසනීයත්වය ඇති කරගන්නේ, ඉහළම බලාපොරොත්තු බවට පත් කරගන්නේ, ඔහු පිළිසරණ බවට පත් කරගන්නේ. ඔහුගේම සිත මේ ප්‍රඥාව මුසු වෙච්ච සිතයි. ඔහු අත්තදීපා භික්කවේ විහෙරත අත්ථ සරණාන අඤ්ඤ සරණා කියපු විදියට තමන් මෙන්න මේ සිතම ප්‍රඥාවෙන් යුක්ත මේ අවබෝධයම පිළිසරණක් කරගන්නවා. ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා කියපු විදියට මේ ධර්මයේම තමා පහනක් ආලෝකයක් දිවයිනක් බවට පත් කරගන්නවා. නා අඤ්ඤ සරණා බාහිර කොයිතරම් කෙනෙක් හිටියත් ඒ කිසිඳු දෙයකින් තමන්ට සැබෑ පිළිසරණක් නොලැබෙන බව මේ තැනැත්තා නිසි ලෙස අවබෝධ කරගෙන ඒ බාහිර ලෝකයේ තුල ගැටෙන්න හේතු වෙන ලෝකයේහි නොගෙටි එය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් යුතුකම් ටික උපරිම තමා කරනවා. ඒකල්ලා රැකිරක්ෂාදී කරනවා නම් ධාර්මිකව මහන්සියෙන් උපයලා තමන්ගේ දරුවන් ඥාතීන් පෝෂණය කරන ගමන් ඒ යුතුකම් මැනවින් ඉෂ්ට කරන ගමන් එයා ලෝක සම්මත විදියට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ලෝකියෝ සිල්වන්තව මෛත්‍රී සහගතව පරිත්‍යාගශීලීව හැකිතාක් අනිත් ලෝකයන් සමග සුහදව ජීවත් වෙනවා. දන් දෙන කෙනාට හොඳට මිතුරන් දිනා ගන්න පුළුවන්. දන් දීමේ ආනිසංශ විදියට ඔහුට මිතුරන් ඉන්නවා. සිල්වන්ත ජීවිතයේ හේතුයෙන් ඔහුට සමාජයේදී සුහදව අනිත් අය සමග ජීවත් වෙන්න පුළුවන් විශ්වාසනීයත්වයෙන්. මෛත්‍රී සහගත ජීවිතයේ ප්‍රතිඵල විදියට manussානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියපු විදියට ඔහු මිනිසයන්ටත් විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙන පුද්ගලෙක් විදියටයි මේ සමාජ ජීවිතය ගත කරන්නේ. ඔහු මේ ආධ්‍යාත්මික ජීවිතයකට ගියා කියලා ඔහුගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයට ඔහු බාධාවක් කරගන්නේ නැහැ. ඔහු යුතුයකම් මැනවින් ඉටු කරනවා. සිගාල සූත්‍රයේ දැක්වෙන විදියට ඔහු කුමන ආකාරයක සමාජ මට්ටමක් නියෝජනය කළත් ඔහු ඇතැමිට ගෙදරක අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. දෙමෝපියන් ළඟදී දුවක් වෙන්න පුළුවන්. නැත්තම් වැඩපලේදී සේවකයෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක්ගේ ළඟදී ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. පූජනීය උතුමයෙක්ගේ ළඟදී දායකයෙක් වෙන්න පුළුවන්. මේ හැමතැනදීම තමන්ගේ යුතුයකම් ටික මැනවින් ඉටු කරමින් ඔහු මේ සියලුම දේවල් සිද්ධ කළ බලාපොරොත්තු වෙන්නේ මේ ආධ්‍යාත්මික ගමන් මඟ දිනෙන් දින පිරිසිදු කරගන්න. තිට්ටින්ට පරිසුද්ධං කියපු විදියට ඔහු එන්න එන්නම ධර්මඥාණයෙන් ඔහුගේ දැක්ම, දර්ශනය, සම්මා දිට්ඨිය සුතමේ ඥානෙ පිරිසුදු කරගන්නවා. ඒ විතරක් නෙමේ සීලංච සුවිසුද්ධං කියපු විදියට ඔහු එන්නෙන්නම පිරිසිදු සිල්වත් ජීවිතයක් ගත කරනවා. සාමාන්‍ය කය වචනේ දෙක සංවරයෙන් ආරම්භ කළා. පංචශීලයේ ඔස්සේ ඔහු සිල්වන්ත ජීවිතයේ උපරිම මට්ටමට නුවණැත්තන් විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකර ඉන්නටත්, ඒ විතරක් නෙවෙයි ඔහු මේ ලෝකයේම සතර බ්‍රහ්ම විහරණ වඩමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් ඔහු මනුස්ස ලෝකය බඹලොවක් කරගන්නවා. බුදුදහමේ සඳහන් වන ආකාරයට පින්නතුනි, අපේ ජීවිතයේ සැබෑ ජීවිතය කියන්නේ මරණයෙන් පස්සේ යන සුගතියක්, දෙව්ලොවක්, බඹලොවක් විතරක් නෙවෙයි. අපිට මේ මානසිකත්වය අපි දක්සනොතින් අපට මේ ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. ධ්‍යාන මට්ටමට අපේ හිත දියුණු කරවතින් අපිට බ්‍රහ්ම මානසිකත්වයේ බ්‍රහ්ම විහාරයක් විදියට බ්‍රහ්ම විහරණයෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපිට ජරා මරණ ආදියෙන් නිදහස් වෙන්න පුළුවන් මානසිකත්වයේ විදියට අපට ජාතිය දුරු කිරීම මරණයෙන් පස්සේ දුරු කරන නැවත ඉපදීමක් නෙවෙයි. ආයතනානම් පටිලාභෝ කියපු විදියට නව ආයතන වලට යෑම විතරක් නෙවෙයි, මේ මොහොතේ මැතිවෙන මේ ඇස කන ආදී ආයතන අපි හැම වෙලාවෙම අපේ මනසට අනුව නිෂ්පාදනය කරගන්නවා. අපි මිනිස්යන් විදියට ආයතන මෙහෙවනකොට අපි මනුස්ස ජීවිතයක් අපි පෝෂණය කරන්නේ, අපි අත්විඳින්නේ. අපි දෙවියෙක් විදියට ඉන්නකොට දෙවියන්ගේ ජාතියයි අපි භුක්ති විඳින්නේ. අපි බ්‍රහ්මෙක් විදියට ඉන්නකොට අපි බ්‍රහ්ම ජීවිතයයි ජාතිය විදියට පරිහරණය කරන්නේ. මේ කුමක හිටියත් අපි ඉන්නේ අවිද්‍යා සහ භව සංයෝජන මත කියන එක තමයි දන්නවා. දැනගෙන පිනුතුනි, බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මරණයෙන් පස්සේ ඇතිවන ජාතියක් නිරුද්ධ කිරීම නෙවෙයි. මේ ජාතිය මනුස්සානං මනුස්සත්තාය, දේවානං දේවත්තාය, යක්ඛානං යක්ඛත්තාය, ගන්ධබ්බානං ගන්ධබ්බත්තාය කියලා මහානිදාන සූත්‍රයේ දැක්වෙනවා මේ ජාතියේ සැබෑ ලක්ෂණය. මේ ජාතිය අපි හැම වෙලාවෙම මේ මොහොතේ නිස්පාදනය කරගන්න ජාතියක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපි ජාතියෙන් නිදහස් වෙනවා නම්, අපි ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕන නම් අපට ආයි මැරිලා ඉපදෙලා ජරා මරණ වලින් නිදහස් වෙන එකක් නෙවෙයි. අපි මේ ජීවිතේම ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕනේ දුකෙන්. ඒ දුකෙන් නිදහස් වෙන නම් අවිද්‍යාසගතව හටගන්නා වූ ජාතියෙන් නිදහස් වෙන්නට ඕන. අන්නේ ජාතියෙන් නිදහස් වෙච්ච ආසවක්ඛිය ඥානෙ ලැබපු උතුමන් රහතන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ජාතිය ශේකලේ මේ ජීවිත කාලයේදීමයි පින්නතුනි. මරණයෙන් පස්සේ නැවත ඉපදීමේදී ජාතිය දුරු කළා නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ සූත්‍රයේදී දැක්කෙනවා, ද්‍රෝණ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේගෙන් අහනම බුදුහාමුදුරෝ දෙවියෙක්ද කියලා. බුදුහාමුදුරෝ සඳහන් කරන මම දෙවියෙක් නෙවෙයි. බුදුහාමුදුරන්ගෙන් අහනව ස්වාමීනි ඔබ වහන්සේ ගාන්ධාරවෙද්ද? නෑ මම ගාන්ධාරවියෙක් නෙවෙයි. ඔබ යක්ෂයෙක්ද? නෑ මම යක්ෂයෙකුත් නෙවෙයි. ඔබ මිනිස්සෙක්ද කියලා අහනවා. බුදුහාමර සඳහන් කරනවා මම මිනිස්සෙකුත් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරනවා බුද්ධෝති මම් බ්‍රාහ්මණ ධාරේත. බ්‍රාහ්මණය මම බුද්ධ කියලා දැනගන්න. ඇයි බුදුහාඳුරෝ ජාතික්ෂේ කරපු උතුමෙක් බුදුහාඳුරෝන්ට මිනිස්සෙක් කියලා කිව්වොත් ඒ මිනිස්යාගේ ළඟ තියෙන කෙලස් ටික බුදුහාඳුර ළඟ තියෙනට ඕන. බුදුහාඳුරන්ට දෙවියෙක් කියනවා නම්, ගාන්ධාරවෙක් කියනවා නම්, යක්ෂයෙක් කියනවා නම්, ඊට අදාළව මානසිකත්වයේ ඊට අදාළව ස්කන්ධ සකස් කර ගැනීමක් තියෙනට ඕන. නමුත් බුදුහාඳුරෝ බහර නික්කේප විදියට මේ පංචවන ස්කන්ධයේ බහා තබපු උත්තමයන් වහන්සේ කෙනෙක්, උන්වහන්සේ ජාතික්ෂය කළ කෙනෙක්, රහතන් වහන්සේ ජාතික්ෂය කරපු කෙනෙක්. ඒ නිසා එදා අර ද්‍රෝණ බ්‍රාහ්මණයට බුදුහාමුදුරු සඳහන් කරනවා තමන් වහන්සේ මිනිසෙකුත් නෙවෙයි කියලා. අන්නේ ජාතික්ෂය කරපු නිසායි උන්වහන්සේට ජරා මරණ ආදී සෙසු දුක්වලිනුත් නිදහස් වෙන පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අවිද්‍යාවෙන් හටගන්නා වූ බාහිර ලෝකයක් ඇත, නැත්නම් අඩුගානේ අභ්‍යන්තර සිතක් හරි ඇත කියන මෙන්න මේ නිත්‍ය සංඥාවෙන් දුර වෙන ආකාරයට භව සංයෝජන ගොඩ නොනැගෙන විදියට අවිද්‍යාව දුර වෙන ආකාරයේහි සම්මා දිටියකින් ප්‍රඥාවකින් දහම් ඇසකින් අපි නිතරම අපේ ජීවිතය දෙස බලන්නට ඕන. පින්නතුනි, මෙහෙම දකින පමණට අපට අපේ ජීවිතයේ ඉහළම සතුට බවට, ආධ්‍යාත්මික පුහුණුව බවට පත් වෙන්නේ. අපේ ජීවිතය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ස්කන්ධ පංචකයක්. ඒ පිළිබඳව අපි ස්වභාවය දැනගන්නට ඕනේ. ඒකේ හට ගැනීම දැක ගන්නට ඕන. ඒක වැයවීම දැක ගන්නට ඕන. ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ දැනගෙන, විශේෂයෙන්ම ඒ ස්කන්ධ පංචකය සමුදය ධර්මානුපස්සී විහෙරති. ඒ ස්කන්ධ පංචකය හට ගන්නවා. ඒ හට ගන්නා වූ ස්කන්ධ පංචකය වය ධර්මානුපස්සී විහෙරති. හැම මොහොතෙම නිරුද්ධ වෙලා යනවා කියලා දකින්නට ඕන. පින්නතුනි, මෙන්න මේ සමුදය වේ බැලීම තමයි දුකේ නිදහස් වෙන මාර්ගයේ විදියට, ඉහළම පුහුණුව විදියට බුදුදහමෙන් දැක්වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති, යදා පඤ්ඤාය පස්සති, අත නිබ්බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විසුද්ධියා කියලා භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය අනිත්‍ය දුක් අනාත්ම විදියට බලන විදිය. ගිරමානන්ද සූත්‍රයේ දස සංඥාවල තියෙන්නේ මේක විවිධ පරයාවලින් බලන විදියට. පින්නතුනි, මෙහෙම බලන්න බලන්න දුකෙන් නිදහස් වෙන්න තමන්ට මේ ධර්මය ගැන ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. තමා එන්න එන්නම සිල්වන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. හැකිතාක් දුරට ආහාරය පාලනයෙන් ගන්නවා. නින්ද හැකිතාක් අවම කරගෙමින් ඉන්න හැම වේලාවෙම සිහියෙන් නුවණින් වාසය කරනවා. මේ සිහියෙන් නුවණින් වාසය කරන භූමිය බුදුරජාණන් වහන්සේගේ කුඹුර. සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරද කියලා බුදුරජාණන් වහන්සේ දාස සකුණග්ගේ සූත්‍රයේ පැහැදිලි කරපු විදියට, බුදුරජාණන් වහන්සේගේ පිය උරුමය, අපට බුදුරජාණන් වහන්සේ නැමැති පියාගෙන් ලැබුණු පිය උරුමය මොකද්ද? තමන්ගේ කයසිත නැත්තම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල නිතර සිහියෙන් ඉන්න. මේකට කියන්නේ සතිපට්ඨානය කියලා. වර්තමානයේ තුල ඉඳගෙන හුස්ම ගන්න පිට වෙනකොට හොඳට අවධානයෙන් ඉන්න. ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඇවිදීම, ඉඳගෙන සිටීම, සිටගෙන සිටීම, ඇවිදීම ආදී මේ සැතපීම ආදී මේ ඉරියව්වල සිහිය පිහිටුවාගෙන හට ගැනීම නිරෝධය දකින්න. හේතු ඇතිවීමෙන් හටගෙන නිරුද්ධ වීම දකින්න. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප, ඒ වගේම කෙස් ආදී කුණප කොටස් මේ ආදී වශයෙන් ගිහිල්ලා පින්නතුනි, ශරීරයේ මරණයෙන් පස්සේ ඇතිවන ස්වභාවයන් ගැන දක්වා වූ සිහිය පිහිටුවාගෙන අපි සතිපට්ඨානය වඩන්නට ඕන. අන්න ඒ දේ සමුදේවය බැලීම සතිපට්ඨාන භාවනා කියලා කියනවා. ඒ සඳහා මාර්ගයේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපේ ජීවිතය සකසා ගන්නට ඕන. පින්නතුනි, මේ විදියට සුතමේ ඥාණයෙන් මේ අවබෝධය ලබාගෙන අපේ සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන මේ දර්ශනය ඇති කරගෙන සීලේ පිහිටලා අපේ නිරතුරුව මේ සතිපට්ඨානය තුල වාසය කරනවා නම් අපට පේන්නේ මේ කයක් කියලා ගත්තට මේක හටගෙන නිරුද්ධ වෙනවා. වේදනා කියලා ගත්තත් ඒක ස්පර්ශයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. සිත කියලා ගත්තත් ඒක නාම රූප නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම ධර්ම කියලා සිතුවිලි ගත්තත් ඒකත් අවිද්‍යාදී හේතු මත ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. තමන්ට හැම විටම පේන පින්නතුනි, මේ තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය හටගෙන නිරුද්ධ වීම පමණයි දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙහෙම දකින පමණට එන්න එන්නම මේ තැනැත්තා අභ්‍යන්තරයේම නිවෙන සැනසෙන උපේක්ෂාවට පත්වෙන අටලෝ දහම අභියස කම්පා නොවෙන නිවුණු සැනසුණු පුද්ගලෙක් බවට පත්වෙනවා. ඉතින් පින්නතුනි, දානෙන් ආරම්භ කරන මේ ගමන් මග සිල්වන්ත ජීවිතය ඔස්සේ මෛත්‍රිය භානා වඩමින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබාගත්තු අපි මේ චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන සතිපට්ඨානය තුළ අපේ ජීවිත හසුරුවා ගන්න පුළුවන් නම් දිනෙන් දින අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපේ ජීවිතයට ප්‍රඥා ලෝකේ ලබාගෙන පඤ්ඤා නරාණං රතණං කියපු විදියට මිනිස්යන්ට තියෙන උතුම්ම රත්නය, උතුම්ම මාණිකය වන ප්‍රඥාවෙන් අපේ ජීවිතය වඩාත්ම අර්ථවත් කරන්නට, ආලෝකවත් කරගන්නට අවිශේක කරගන්නට අපට මේ දහම් මගක් දේශනා කළ තියෙනවා. මේ දහම දකිමින් යම්කිසි කෙනෙක් එක දවසක් ජීවත් වුණත් අන්නේ ජීවත් වෙන එක දවස මේ දහම නොදක ජීවත් වෙන අවුරුදු 100ට වඩා උතුම් කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඉතින් පින්තුනි, නිතිපතාම මේ දර්ශනේ ඔස්සේ ඉන්න මේ ඉන්න පමණට අපට අපි දැකපු අසපු දේවල් පිළිබඳව හිතේ තියෙන මහා දුක් සමුදායෙන් නිදහස් වෙන්න පුළුවන්. අනාගතයේ යමක් දුකක් හටගන්න තියෙනවා නම් ඒ දුකිනුත් අපට මේ මොහොතේම නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා හැට දකින අසන ආදී මේ සියලු අරමුණු අපට ලැබෙනකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අපි මේ දකින්නේ අපේම මනස ස්කන්ධ පංචකයක් විදියට, උපාදාන ස්කන්ධ පංචකයක් විදියට මේ දකින්නේ. ඒකත් නිත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒ දකින අවබෝධයත් පරිසම්පන්නයි, හේතුඵල ධමයෙන් යුක්තයි කියලා දැනගෙන අපි කිසිවක් හර විදියට හරයක් විදියට ගන්න නැහැ. අපි මේ ශුන්‍යතාවය දකිනවා. ඒ වගේම කිසිම තැනක හිත බැසගන්නේ නැහැ. නිමිත්තක් විදියට අනිමිත්ත වෙනවා. කිසිම දෙයක් සුබයි හොඳයි කියලා ගුණ කීමක්වත් බැස ගැනීමක්වත් අපි ඇති වෙන්නේ නැහැ. ඒකට කියනවා අපහිනිත කියලා. ශුන්‍යත, අනිමිත්ත, අපහිනිත කියන මෙන්න මේ උත්තරීතර අවබෝධයට යන්නටයි බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය තුල ඉඳගෙන සතර සතිපට්ඨානෙ වඩමින් දුකෙන් නිදහස් වෙන්නට අපට මේ අනුශාසනා කළේ. ඉතින් ඒ උතුම් ධර්මය මේ නව වර්ෂයක් ආරම්භ කරු මේ මොහොතේ ඔබ ඉමහත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරපු අවස්ථාව. ඉතින් මේ අහපු අනුශාසනාවෙන් කිසියම් අවබෝධයක් ලැබෙන්නේ නැතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊටාම සරල කාරණේෙන් ටිකෙන් ටික ගැඹුරට බුදුදහම විහිදී යන ආකාරයයි අපි මේ පැහැදිලි කළේ. ඉතින් ඔබට යම් කිසි ප්‍රශ්නයක් ආදියක් ඇති වුණා නම් නාඩි 4-5ක කාලයක් අවශ්‍ය නම් දෙන්නත් පුළුවන්. කිසියම් කෙනෙක් විශේෂ කරුණක් මේ ඔස්සේ අහන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් අපි අවස්ථාව ලබා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ඉන්නවා කියලා ඇති. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් ඔබට අත උස්සලා ඒ සඳහා ප්‍රශ්නය අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒකට අවස්ථාව ලබා දෙයි. හොඳයි පින්නතුනි. මං හිතන්නේ අපි එම ධර්ම දේශනාවලේ අපි අවසන් කරමු. දැන් සවල් පොදු පූජා කටයුතුට සම්බන්ධ වෙනවා. හොඳයි. එහෙනම් අද අප මේ වෙලාවේ පින්නතුන් හිමිදිරි පාන්දර අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා භාවනා වැඩසටහන සහභාගී වෙලා මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කිරීම ලැබපු මේ සියලුම කුසල ආනිසංසයෙන් ගෞරවණීය නායක ස්වාමින්දිරන් වහන්සේ ප්‍රධාන පින්නතුන්ට අවවාද අනුශාසනා කරන මේ පින්කම් සිදු කරන්න සියලු පහසුකම් සලසා දෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ජීවිත සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ පින් අපනමින් මියගිය ඥාතිහු දනුමෝදන්ව සුවපත් වෙත්වා. පින් කැමැති දෙවියනුත් මේ පිනෙන් සුවපත්ව ලෝකයාත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්වේ පිපානිනෝ.